नमस्कार विवा बुदुर्वनत समदा बुदुहिमि शरणयामि। नमस्कार विवा दम्रुवनत समदा सदखं शरणयामि। नमस्कार विवा संगरुवनत समदा महासंग शरणयामि। नमस्कार विवा तुनुरुवनत समदा तिसारन शरणयामि। साधु तेरी गाथा අද ඔබට මේ වෙලාවේ අසන්න ලැබෙන්නේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් පැවිදි බව ලැබූ මහා පිංඇති භික්ෂුණීන් වහන්සේලා ගැන. ඔබ දන්නවා මේ භික්ෂුණී සංඝයා බිහි වුණේ මහා ප්‍රජාපති ගෞතමීන් වහන්සේගේ අප්‍රමාණ කැපවීම නිසා. මහා ප්‍රජාපති ගෞතමීන් වහන්සේ ප්‍රධාන ශාක්‍ය වංශික කුලාංගනාවන් 500ක් ගෘහවාසයේ අත්හැරලා කසාවත් දරාගෙන බුදුරජාණන් වහන්සේ සොයාගෙන පැමිණියා. අවසානයේදී අෂ්ට ගරු ධර්ම පිළිගැනීම නිසා මහා ප්‍රජාපති ගෞතමීන් වහන්සේට පැවිදි උපසම්පදාව ලැබුණා. ඒත් එක්කම භික්ෂුණී සංඝයා බිහි වුණා. එතකොට ශාසනය කියන්නේ ගෞතම බුද්ධ ශාසනය. ගෞතම බුද්ධ ශාසනයේ වැඩ සිටිනවා උබතු සංඝයා, භික්ෂු සංඝයා, භික්ෂුණී සංඝයා. එහෙම නැතුව භික්ෂුණී ශාසනය කියලා එකක් නැහැ. ඉතින් ඇත්ත වශයෙන්ම මේ ථේරවාදී සම්ප්‍රදායට බොහොම ආසන්නම් අපි ඉස්සල්ලාම කරන්න ඕනේ ඒක නිවැරදි කරගැනෙල්ලයි. මොකද්ද භික්ෂුණී සංඝයා මිසක් භික්ෂුණී ශාසනයක් නැහැ. එතකොට මේ භික්ෂුණී සංඝයා බිහිවීමෙන් කාන්තාවන්ට පුදුම විදිහේ ගෞරව උපහාර සමාජෙන් ලැබුණා වගේම කාන්තාවන්ට මාවත විවෘත වුණා. තමන්ගේ ජීවිතයේදීම උතුම් අරහත්වේ සාක්ෂාත් කිරීමට. ඉතින් මේ අරහත්වේ සාක්ෂාත් කරපු මේ කාන්තාවන් භික්ෂුණීන් වහන්සේලාගේ හදවතේ පැනනගුණු අදහස් ගාථාවට නැංගුණා. ඒව තමයි අපි තේරී ගාථා කියලා අපි ඉතාම ගෞරවයෙන් වන්දනමාන කරමින් පූජා පවත්වමින් පිළිගන්නේ. ඉතින් මේක තියෙනවා ඒ කොහොමද නිකලෙස්සුනේ කියන එක තේරුම් ගන්න පුළුවන් ගාථාවක්. මේ ගාථාවලට සඳහන් තෙරණින් වහන්සේලාගේ නම් සමහරට මේවා අන්වර්ථ නාම වෙන්න පුළුවන්. ඒ කියන්නේ උන්වහන්සේලාගේ හැබෑම නම නොවෙන්න පුළුවන්. දැන් මේ වගේ මේ ගාථාව මුත්තා තෙරණියගේ ගාථා. මුත්තා කියන්නේ මිදුණු තැනැත්ති. ඇයට අමතනවා පින්වත් මුත්තාවෙනි ඔබත් මාර්යාගේ ග්‍රහණයෙන් ගැලවී යන්නට ඕනේ. රාහුගේ ග්‍රහණයෙන් ගැලවී යන නිදහස් වෙන පුන්සඳ වගේ. එතකොට මිනිස්සයා අර රාහු පුන්සඳ ග්‍රහණය කරගෙන ඉන්නවා වගේ මාර්යා විසින් සත්වයාව ග්‍රහණය කරගෙන ඉන්නවා. කෙලෙස් වලින් නිදහස් වෙලා ගිය සිතින් ණයක් නැතිවයි ඔබ පිණ්ඩපාතේ වැළඳිය යුත්තේ. මේ වනාහි මුත්තානම් රහත් තෙරණී වදාළ ගාථාවයි. එතකොට මිදුණු තැනැත්ති කියන අර්ථය අර ගාථාවේ තියෙන්නේ. ගාථාවට ගැලපෙන නමක් එතුමියට ලැබී තියෙනවා. පුන්නත් එහෙමද දන්නේ? මේකේ තියෙන පුන්නා තෙරණියේ ගාථා පින්වත් පුන්නාවෙනි. පොහෝ දවසේ පුන් සඳ වගේ. උතුම් ගුණධර්මවලින් ජීවිතය පුරවා ගන්න ඕනේ. ප්‍රඥාව සම්පූර්ණ කරගෙන මේ අවිද්‍යාන්ධකාරයේ පලා දමන්න. මේ වනාහි පුන්නානම් රහත් තෙරණිය වදාළ ගාථාවයි. උපසමා කියන තෙරණින් වහන්සේ කියනවා, ඒ ඇයට අමතනවා පින්වත් උපසමා, මේ මාර්යාගේ රාජධානියෙන් මිදෙන්න අතිශයින්ම දුෂ්කරයි. කොහොම හරි සසර සැඩ පහරින් එතර වෙන්න, සේනා සහිත මාර්යා පරදවන්න, අවසන් සිරුරක් දරණ කෙනෙක් වෙන්න. මේකෙන් අපිට එකක් පැහැදිලි. එහෙනම් මේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ සේනා සහිත මාර්යා පෙරදුවා වගේ හැම කෙනෙකුටම පෞද්ගලික යුද්ධයක් තියෙනවා. හැම කෙනෙක්ම, මොකද හැම කෙනෙක්ම වෙන්වෙන් වශයෙන් හිටියට අර රාහු අසුරේන්ද්‍රයා චන්ද්ර දිවි පුත්‍රයා ග්‍රහණය කරගෙන ඉන්නවා වගේ අපි හැම කෙනෙක්ම මාර ග්‍රහණයට ලක් වෙලා තියෙනවා. එතකොට ඒක එක්කෙනාට තියෙනවා තම තමන් විසින් තම තමන්ගේ පුණ්‍ය බලයෙන් කළ යුතු යම් කිසි අරගලයක්. ඒ උපසමා තෙරණියගේ ගාථාව. ඊළඟට මේ මුත්තා, ඇගෙනවත් මුත්තා. මුත්තා කියන්නේ මිදුණු තැනැත්ති. මං හැම දෙයකින්ම මිදුණා. ඒකයි හොඳ. මා තුන් කුදින්ම මිදුණා. වංගෙඩියුනුත් මිදුණා. මෝල් ගහිනුත් මිදුණා. ස්වාමියාගෙනුත් මිදුණා. ඉපදින මැරෙන ලෝකේනුත් මිදුණා. මේ භව රහන වූ තෘෂ්ණාවෙනුත් මිදුණා. මේ වනාහි මුත්තා නම් රහත් තෙරණිය වදාළ ගාථාවයි. ඊළඟට ඒ කාලේ බොහෝම බහුල වශයෙන් මේ භික්ෂු භික්ෂුණී උපතෝ සංඝයා වැඩ වූ භාවනාව තමයි අසුබ. අභිරූපී නන්දා තෙරණියගේ ගාථා. පින්වත් නන්දා, නිතරම ලෙඩ දුකින් පෙළෙන කුණු වෙලා යන මේ ශරීරයේ දෙස මෙහි ඇති පිළිකුලම නුවණින් බලන්න. සිත හොඳට එක්තැන් කරගෙන අසුබ භාවනාවේ යෙදෙන්න. මේ කාලේ නිතර කරලා තියෙනවා. කෙලෙස් සටහන් නැති විදර්ශනාව වඩන්න. සිතෙහි මානය මුලින්ම දුරලා දමන්න. අවබෝධයෙන්ම මාන්නේ නැතිකොට උපසාන්තව වසන්න. මේක හරි ලස්සනයි. ඒක මේවනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නන්දා නම් සික්ඛමානාවට නිතර කළ අවවාදයයි. එතකොට භාග්‍ය බුදුරජාණන් වහන්සේ නන්දා උපසම්පදාවෙන් ඉස්තර වෙලා සික්ඛමානාවක් වශයෙන් සිටිද්දී නන්දා කිව්වේ ගිහි කාලේ සොහයුරිය. දැන් බලන්නේ බුදු කෙනෙක් පහළ වුණාම කොයිතරම් මුළු පරම්පරාවක්ම දැන් නන්ද කුමාරයා, නන්දා කුමරිය මේ ඔක්කොම රහතන් වහන්සේලා බවට පත් වුණා. ඊළඟට මේ ජීවිතේ බොහොම දුක් විඳපු තැනැත්තියක් සුමංගල මාතා. සුමංගල මාතා අරහත්ත්වයට පත් වුණාට පස්සේ ඇයට නිකම්ම කියවෙනවා, හැම දෙයකින්ම මිදුණු ඔබ, හැම දෙයකින්ම මිදුණු ඔබ, මෝල් ගහේනොත් නිදහස්ුන එකමයි හොඳ. ඒ කියන්නේ ඒ කාලේ අද වගේ නෙමෙයිනේ මිනිස්සු වැඩිපුර කරලා තියෙන්නේ වී. ඒ කියන්නේ මෝල් ගහින් තමයි මේ වංගෙඩිය දාලා කොටන්නේ. වෙනතුන් මේ මෝල් තිබුණේ නැහැ. ඒ කියන මෝල් ගහන නිදහසන එක තමයි හොඳ. මෙයා හරියට දුක් විඳලා ගිය ජීවිතේ. මගේ සැමියා කිසිම ලැජ්ජාවක් නැති මිනිහ. මං ඒ මිනිහාගේ කුඩේටවත් කැමති නැහැ. දැන් බලන්න මේ ජීවිතේ විඳපු විඳවිල්ල. කොච්චර මෙයාට ජීවිතේ අප්‍රසන්නයිද කියන්නේ සුමංගල මාතාට, මං උයාපු බත්හැලියනුත් පිළිඳු ගලයි ආවේ. චිටි චිටි සද්දෙන් මං මේ රාග දේශ නැති කරලා දැම්මා. මං දැන් ගහක් සෙවන්නකට ගියාම අපේ තියෙන සැපයක්. මං හරීම සැපසී ධ්‍යාන වඩනවා. දැන් බලන්න මේ වගේ අය බිහි වෙයිද බුදුරජාණන් වහන්සේ නැත්තම්. මේ වනාහි සුමංගල මාතා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන්නේ. තම වයසක අම්ම කෙනෙක්. අපි හරි වීරි ඒ කාලේ වීරි පැපින තියෙන නිසා ඒ කාලේ උපදින්නේ නේ. මිත්තිකා තෙරණියගේ ගාථා. මං ගොඩාක් දුකටපත් වෙලා හිටියේ, දුරුවර වෙලා හිටියේ. තරුණ කාලේ ගෙවි ගිහින් මං හැරමිටි වාරුවෙන් අමාරුවෙන් ගිජ්ජකූට පර්වතයට නැගගත්තා. පාත්‍රේ මොණින් නවල පැත්තකින් තිබ්බා. දෙපට සිවුරත් පැත්තකින් තිබ්බා. ගල් පර්වතී මත වාඩි වුණා. එතනදී මාගේ සිත සියලු ආශ්‍රයන්ගෙන් නිදහස් වුණා. මහත්‍රීද්‍යාව ලබා ගත්තා. බුද්ධ ශාසනය සම්පූර්ණ කරගත්තා. එතකොට ඒ කාලේ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ත්‍රිවිද්‍යාව ලබාගෙන තියෙනවා. මොනවද ත්‍රිවිද්‍යාව? පුබ්බේ නිවාසානුස්සති ඥානය, චුතූපපාත ඥානය, ආසවක්ඛේ ඥානය. මේව ඇති කර ගැනීම තමයි ථේරවාද සම්ප්‍රදාය කියන්නේ. ගෞතම බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමයි ථේරවාදේ. අනිත් ඔක්කොමයි තියෙන්නේ ථේරවාදයට නොවේ. තවත් ඉඳලා තියෙනවා සමාධිය ඇති කරගන්න බැරුව හරියට දුක් විඳපු අය. සාමා කියන තෙරණිය කියනවා, මම මහණ වෙලා අවුරුදු 25ක්ම ගෙවුණා. මෙච්චර කාලයකට මගේ සිත තුල සමාධි මාත්‍රයක් ඇති වුණේ නැහැ. එහෙනම් ඒ කාලෙත් ඉඳලා තියෙනවා සමාධිය කැටි කර ගැනීමේදී මහා වෙහෙසක් ගත්තු, සමාධියක් නැති නිසා දුකසේ වාසය කළ පිරිස්. සිත දමනය කරගන්න බැරුව, සමාධියක් ලබා ගන්න බැරුව බුදුරජාණන් වහන්සේගේ අවවාද සිහි කර කර මං හරියට සංවේග වුණා. බොහෝ දුක් සහිත මේ ජීවිතේ නිසාමයි මං අප්‍රමාදී වුණේ. මගේ තෘෂ්ණාව ෂේ වුණා. නිවන අවබෝධ කළා. බුද්ධ ශාසනය සම්පූර්ණ කරගත්තා. මං තෘෂ්ණාව නිරුද්ධ කරලා අදට දවස් 7යි. මේ වනාහි සාමානම් රහත් තෙරණිය වදාළ ගාථාවන්ය. මේ බලන්න, මේ ඊළඟට මේ එක භික්ෂුණියක් නිරෝධ සමාපත්තියට සමවැදුණු හැටි. උත්තමා තෙරණියගේ ගාථා. මට චිත්ත සමාධියක් ලබා ගන්න බැරි වුණා. සිත දමනය කරගන්න බැරි වුණා. එතකොට මං දවසට 4 වස් පතාව හඬ හඬ ආරාමෙන් පිටත් වෙලා යනවා. මං ශ්‍රද්ධාව පිහිටුවාගෙන හිටියා එක්තරා භික්ෂුණියක් ගැන. ඔබට කියන්න පුළුවන් ද කවුද කියලා? පටාචාර. මං ඒ භික්ෂුණිය ළඟට ගියා. ඇය මට ස්කන්ධ ධාතු ආයතන ගැන ධර්මයේ දේශනා කළා. ඇය මට අනුශාසනා කරපු විදියටම ඇගේ ධර්මානුශාසනාව හොඳින් අසාගෙන සිටිද්දී මගේ සිතට සැපයක් ඇති වුණා. මං එක පළඳින් දවස් 7ම හිටියා. ඒ කියන්නේ සමාධිය ඇති වෙලා මේ අවිද්‍ය අන්ධකාර කෙලෙස් කඳ පලා දමා 8වෙනි දවසේ තමයි කකුල් දිගේ හැරියේ. ඒ කියන්නේ පටාචාර භික්ෂුණීන් වහන්සේගේ ධර්ම දේශනාව අහගෙන ඉඳිද්දි මේ කෙනා නිකලස් බවට පත් වුණා. ඊළඟට ඒ කාලේ හරියට මේ භික්ෂුණීන් වහන්සේලා පොදී වඩලා තියෙන භාවනාවක් තමයි අනාත්ම භාවනාව. ගොඩාක් ඉන්දියාවේ තිබුණේ මොන දෘෂ්ටියද? ආත්ම දෘෂ්ටිය තිබුණේ. ඒ නිසා වැඩිපුර කරලා තියෙන්නේ කුමක්ද? අනාත්ම භාවනාව. එහෙම නැත්නම් ශූන්‍යතා භාවනාව. මමයි මාගේ, මාගේ ආත්මය කියන දෙයින් මේ ස්කන්ධ ධාතු ආයතන හිස් කියන එක තේරුම් ගන්න තමයි උන්වහන්සේලා වැඩිපුර මහන්සියරන් තියෙන්නේ. ඊළඟට මේ භික්ෂුණියගේ නම දන්තිකා. මේ නම් හැදිලා තියෙන්නේ මං කිව්ව අන්වර්ථ නාම කියලා එකයි. දන්ත කියන්නේ දල. දන්තිකා කිව්වම මේක තේරුම මොකද්ද? දල ඇති. ඒ තේරුම එන්න හේතුවක් තියෙනවා. මං දවල් කාලේ ගිජ්ජකූට පර්වතයේ ගත කළා. පර්වතයෙන් බැහැලා පහළට එද්දී ගඟෙන් ගොඩට ආපු ඇතෙක් ගං උයුරේ ඉන්නව දැක්කා. මෙතන දල ඇතෙක් හිටියා ගං උයුරේ. හින්දුවක් අතට ගත්ත මිනිසෙක් ඒ ඇතාට කිව්වා, ඒ ඇතාට කිව්වා පය දික් කරන්න කියලා. එතකොට අතට මේ හෙන්දුව ගත්ත මනුස්සයා මොකද්ද කිව්වේ? ඔව්, කකුල උස්සන්න කිව්වා. ඇතා කකුල දික් කළා. අර මනුස්සයා එතනින් තමයි ඇතාගේ පිට උඩට නැගගත්තේ. එතකොට ඇතා කකුල උස්සම ඇතාගේ කකුලට අඩිය තියලා තමයි පිට උඩට. මේ ඇතා ඉස්සර දමනේ වෙච්ච සතෙක් නෙවෙයි. මිනිස්සු තමයි ඇතාව දමනේ කරගත්තේ. මං එහෙදියා බලාගෙන හිටියා. මිනිසුන් විසින් දමනේ කළේ ඇතා දිහා. ඒ කාරණේ මං හිතට ගත්තා. මං වනාන්තරයට ගියා. සිත දමනය කළා. සමාධිමත් කළා. අද හිතන්න පුළුවන්ද නේ? දැන් බලන්න, ඕකට තමයි පුණ්‍ය බලය කියන්නේ, වාසනාව කියන්නේ. ඊළඟට තියෙනවා මේ බද්දා කාපිලානේ තෙරණින් වහන්සේගේ ගාථාව. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ගිහි කාලේ, ඔව්, හිටිය බිරිඳ වශයෙන් හිටපු පින්වන්තිය. මහා කස්සප ශ්‍රාවකයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ දායාදයයි. බුදුරජාණන් වහන්සේගේ පුත්‍ර රත්නේ සමාහිත සිත් ඇති උන්වහන්සේ පෙරගත කළ ජීවිත ගැනත්, ස්වර්ගය ගැනත්, අපාය ගැන දිවසින් දකිනවා. උන්වහන්සේ ඉපදීමක ශේ වෙලා අරහත්ත්වයට පත් වෙලා ඉන්නේ. ත්‍රිවිද්‍යාව ලබාගෙන ඉන්නේ. උන්වහන්සේ සැබෑවටම බ්‍රාහ්මණේ. බද්දාකාපිලානිත් ඒ වගේමයි. ත්‍රිවිද්‍යාව ලබාගෙන ඉන්නේ. සේනා සහිත මාර්යාව පරදොලා ඉන්නේ. දැන් ඈ දරා සිටින්නේ අන්තිම ශරීරය. අපි දෙන්නම පැවිදි වුණේ සංසාරය ආදීනව දැකලා. අපි දෙන්නම දමණය වුණා. අරහත්ත්වයට පත් වුණා. සිසිල් වුණා. නිවුණා. මේ වනාහි බද්දා කාපිලානී නම් රහත් තීරණිය වදාළ ගාථාවන්ය. ඒ කල හරියට වඩලා තියෙනවා මේ අසුබ භාවනාව. සුන්දරී නන්දා කියන තෙරණියගේ ගාථා. සුන්දරී නන්දා රෝග හටගන්න අපිරිසිදු කුණු ගඳ ගසන මේ ශරීරයේ දිහා නොනින් බලන්න හිත හොඳට එකඟ කරගෙන අසුබ භාවනාවේ යෙදෙන්න. මේ ශරීරයේ මලකුණෙත් වෙනසක් නැහැ. මලකුණයි මේ ශරීරයයි එක වගේ. මලකුණේ තියෙන දේවල්මයි මේ ශරීරයේ තියෙන්නේ. දුර්ගන්ධයෙන් යුක්තයි. කුණු වැගිරෙනවා. ඒ වුණාට මෝඩ ජනයා මේ ශරීරයට හරි ආදරේ. රෑදවල් දෙකේම මේ ශරීරයගෙන ඔය විදිහට අසුබ වශයෙන් මා නෝනින් විමසන්න පටන් ගත්තා. මා තුළම ප්‍රඥාව ඇති වුණා. ශරීරයේ හැබෑ තත්ත්වය මට පිරී ගියා. අප්‍රමාදීව නෝනින් විමසද්දී මේ තමා මම මගේ කියා ගන්නා මේ ශරීරයත් අනුන්ගේ ශරීරයත් ඇත්තෙන්ම මොකක්ද කියලා අවබෝධ වුණා. ඒ අවබෝධයෙන්මයි මා කලකිරුණේ. මා තුළ විරාගයට පත් වුණා. අප්‍රමාදීව කෙලෙසුන්ගේ නිදහස් වුණා. උපසාන්ත වුණා. නිවුණා. මේ වනාහි සුන්දරී නන්දානම් රහත් තෙරණී වදාළ ගාථාවන්ය. මේ කතාවලින් පේනවා ඒ බුදුරජාණන් වහන්සේගේ කාලේ ශ්‍රාවකයන් හරියට ප්‍රඥාවන්තයි නේ. හරි ප්‍රඥාවක් තිබිලා තියෙනවා. එතකොට මේ ශ්‍රාවකයන් ගොඩාක් මහන්සි ගත්තේ බුන්වහන්සේට ශරීරෙන් ලං වෙන්න නෙවෙයි. කුමකින් ලං වෙන්නද? ක්‍රියාවෙන් ලං වෙන්න. මොකද මේ ධර්මයේ කරා යන්නේ අපි ශරීරයකින් නෙවෙයි. නමුත් සිතකය පාවිච්චි කළා ක්‍රියාවකින්. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ සිවුරු දරුව පමණින් නිකලස් වෙනවා නම් කළ යුතු හොඳම දේ ඔව් පොඩි දරුවෙක් ඉපදිච්ච ගමන් සිවුරු පුරවන එක කියලා. එතකොට අපිට පැහැදිලිව පේනවා මේ ජීවිතය අවබෝධය ඇති වෙන්නේ ඔහු තුළ ඇතිවන්නා වූ ක්‍රියාකාරීත්වය මතයි. ඔහු ක්‍රියා කරන පිළිවෙල මතයි. වාසිට්ටි කියන භික්ෂුණීන් වහන්සේ අර කිසාගෝතමි වගේ පිස්සු වෙట్లా ඉඳලා තියෙනවා. වාසිට්ටි කියන ඔයාගේ ජීවිතය ගැන මට පුතා මැරුණු දුක ඉවසන්න බැරුව ගියා. මට පිස්සු හැදුනා. සිහි නැතුව ගියා. ඇඟේ වස්ත්‍ර නැතුව ගියා. කොණ්ඩි කඩාගෙන පාර පාර ගානේ මං ඇවිද ඇවිද ගියා. කහල ගොඩවල් ගානේ අමු සොහොන් පිටි ගානේ රතගාල් ගානේ මං තුන් අවුරුද්දක් තිස්සේ ඇවිද ඇවිද ගියා. බඩගින්නින් පිපාසයෙන් දුක් විඳා. බුදුරජාණන් වහන්සේ මිථිලා නගරයේට වැඩම කළා හිටියා. උන්වහන්සේ කිව්වේ කොහෙද? මිථිලා. උන්වහන්සේව මට දැක ගන්න ලැබුණා. නොදෙමුණු සත්‍යයන් දමණය කරන කිසිම අයුරකින් බියක් නැති බුදුරජාණන් වහන්සේව මම දැකගත්තා. උන්වහන්සේව මට පෙනිද්දී මට ප්‍රකෘති සිහි ආවා. බලන්න බුදුරජාණන් වහන්සේගේ බලය කොහොමද කියලා. දැන් මේ පිස්සි වෙලා හිටපු වාසෙට්ටි මිථිලා නගරේ ඇවිදගෙන එන පිස්සුවේ ඇවිදගෙන යද්දී බුදුරජාණන් වහන්සේ නගරේ වඩිනවා. එතකොට උන්වහන්සේව දුටු පමණින් මෙයා ප්‍රකෘති සිහියට පැමිණුණා. මම ළඟට ගිහින් වන්දනා කළා. බුදුරජාණන් වහන්සේ මට අනුකම්පා කළා. මට දහම් දෙසුවා. ඒ උතුම් සද්ධර්මය අහලා මම බුද්ධ ශාසනයේ මහණ වුණා. ශාස්ත්‍රුන් වහන්සේගේ වචනය අනුව මං ජීවිතේ ගත කළා. ඒ යමා නිවන් සුව සාක්ෂාත් කළා. සියලු දුක් දුම්නස් නැත්තරම නැතිවිලා ගියා. ශෝකෙන් හටගන්න අරමුණු සියල්ල මං පිරිසිදු දැක්කා. ඊළඟට තව සිද්ධියක් තියෙනවා. සුජාතා කියන භික්ෂුණීන් වහන්සේ ඇය මේ බණහන්න ගිහිල්ලා ඒ වාඩි වෙලා සිටිද්දී ධර්මදේශනාව අවසන් වෙනකොට ඇය රහත් වෙලා. මං එදා ලස්සනට හැඳ පැළඳගෙන හිටියා. මල් මාලාවන්ගෙන් සරසාගෙන හිටියා. සඳුන් කල්ක තවරාගෙන සියලු ආභරණවලින් සැරසිලා දාසියන් පිරිවරාගෙන හිටියා. කුඩා රසවත් කෑම බීම හදාගෙන කැවිලි පෙවිලි වර්ග තරම් මං උයන් කෙලියට ගියා. උයනට ගිහින් කාලා බීලා ප්‍රීති වුණා. ආපසු ගෙදර එද්දී සාකේත නුවර අංජන වනේ විහාර බලන්න පිටත් වුණා. එතන මේ උද්‍යාන ක්‍රීඩාවට ගිය පිරිසක් දැන් උද්‍යාන ක්‍රීඩා කළ එන ගමන් කුමක්ද බලන්න හිතුනේ? සාකේත නුවර අංජන වනේ විහාරේ. එතන බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා තුන් ලෝකෙම එළිය කරන පහනක් වගේ. මං උන්වහන්සේ ළඟට ගිහින් වන්දනා කළා. සදහම් මැස්සති බුදුරජාණන් වහන්සේ මං ගැන අනුකම්පාවෙන් මට ධර්මයේ දේශනා කළා. උන්වහන්සේ මහා ඍෂිවරයෙක්. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසා මං චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා. මං ඒ වාඩි විසිට ආසනයේදීමයි විරාගී ධර්මයේ වන අමා නිවන සාක්ෂාත් කළේ. දැන් බලන්න කොච්චරනම් ප්‍රඥාවන්තය ඉඳලා තියෙනවද. මේ විදිහට සද්ධර්මයේ දැනගෙනමයි මං බුද්ධ ශාසනයට ඇතුළු වුණේ. මා ත්‍රිවිද්‍යාව ලබා ගත්තා. බුදු ශාසන කියන්නේ හිස් දෙයක් නොවේ. මහා ප්‍රජාපති ගෞතමය මෙහෙම කියනවා. සියලු සත්වයන්ට වඩා උත්තම වූ බුද්ධ වීරයන් වහන්සේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. මාවත් මේ අනෙක් ජනතාවත් සංසාරයෙන් එතෙර කොට වදාළේ ඔබ වහන්සේමයි. මම මේ දුක පිරිසිඳ දැකගත්තා. දුක හදන හේතුව වන තෘෂ්ණාව නැති කළා. ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරගත්තා. දුක නැතිවීම වන නිවන සාක්ෂාත් කළා. ඊළඟට මේ ප්‍රජාපති ගෞතමී සංසාරය ගැන හොඳ විස්තරයක් කරනවා. මේ බලන්න මේ සංසාර ගැන ඊතුමී කියන විස්තරේ. ජීවිතයේ යථාර්ථයක් නොදැන පිහිටක් නැතුව සංසාරේ ඔහි යවිදෙවිද ගියා. මම එක වතාවක අම්මා කෙනෙක් වුණා. තවත් වතාවක මං පුතෙක් වුණා. තව වතාවක මං තාත්තෙක් වුණා. තව වතාවක මං සහෝදරයෙක් වුණා. තවත් වතාවක මං ආච්චියක් වුණා. දැන් බලන්න එහෙනම් අපි හැමෝම එකම විදිහේ ජීවිතයක් ලබලා යනවා නොවේ. අපේ ජීවත් වෙන රටාව අනුව තමයි ඊළඟ ජීවිතයේ ස්වභාවය තීරණය වෙන්නේ. මං ධර්මයේ තුලින් භාග්‍යවතුන් වහන්සේව දැකගත්තා. මම මේ දරාගෙන සිටින්නේ අන්තිම ශරීරේ. ඉපදෙන මැරෙන සංසාරේ ගෙවි ගියා. ආයේ මට පුනර්භවයක් නැහැ. පටන්ගත්තු වීරියෙන්ම සිටින දිවි දෙවෙනෙකුට ධර්මයේ හැසිරෙන නිතරම දැඩි වීරිය පරාක්‍රමයෙන් යුක්ත සමගි සම්පන්න ශ්‍රාවක සංඝයා දෙස බලන්න බුද්ධ වන්දනාව යනු එයයි. හරි පුදුමයිනේ. දැන් ඒ කාලේ හිටපු ශ්‍රාවක සංඝරත්නයේ ගුණයක් මෙතන ඉස්මතු වෙනවා. මොකද්ද මේ බලන්න. පටන්ගත්තු වීරියෙන්ම සිටින දිවි දෙවෙනෙකුට ධර්මයේ හැසිරෙන නිතරම දැඩි වීරිය පරාක්‍රමයෙන් යුක්ත සමගි සම්පන්න සංඝයා දෙස බලන්න සංඝයා දැක ගන්න බුද්ධ වන්දනාව යනු එයයි. ප්‍රජාපති ගෞතමී බුද්ධ වන්දනාව කරපු ආකාරය. ඒ කියන්නේ රහතන් වහන්සේලා දෙස බලා සිටිද්දි බුදුරජාණන් වහන්සේ තමයි මතක් වෙන්නේ. උන්වහන්සේව තමයි මතක් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ නිසා නෙමේ ඔක්කොම, බුදුරජාණන් වහන්සේ නිසා නෙමේ ඔක්කොම කියලා මතක් වෙන්නේ. මහමායා බිසවුන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට බිහි කළේ බොහෝ දිනාගේ යහපත පිණිස. ඒ නිසාමයි රෝග මරණවලින් පෙළෙන මේ ලෝක සත්වයාගේ දුක දුරු වුණේ. මේ වනාහි ප්‍රජාපති ගෞතමී රහත් තෙරණියගේ ගාථා. ඊළඟට තියෙනවා ගුත්තා. ගුත්ත කියලා කියන්නේ මොකද්ද? රැකගත්තු, සංවර කරගත්තු කිනාර්ථය. චිත්තං ගුත්තං සුඛවහං. සිත සංවර කරගත්තොත් සැප ලැබෙනවා. ගුප්ත කියන අර්ථය නෙමෙයි. ගුප්ත කියන්නේ සැඟවුණු. මෙතන ගුත්ත කියන්නේ එහෙම නෙමෙයි. ගුත්ත කියන්නේ රැකගත්, ආරක්ෂා කළ. මෑ හොඳට ඉන්ද්‍රිය සංවරය දිනු කෙනෙක්. ඈ තමටම කරන අවවාද. පින්වත් ගුත්තා, ඔබ පැවිදි වුණේ ප්‍රියමනාප දරුවන් අත්හැරලා, වස්තු අත්හැරලා උතුම් අර්ථයක් සොයාගෙන. ඉතින් කටයුතු කළ යුත්තේ අනුවයි. හිතට විතරක් රැවටෙන්න එපා. දැන් මම කියනවා තමන්ට, මේ සත්‍යයන් රැවටෙන්නේම හිතට. ඊට පස්සේ මාර්යා ඔවුන්ව එක එක අරමුණු වලට අලවලා තියෙනවා. චිතට රැවටුණු මිනිස්සයාව අරමුණු වල අලවලා තියන්න කවුද පාවිච්චි කරන්නේ? මාර්යා. ඊට පස්සේ ඔවුන්ට සත්‍ය පේන්නේ නැහැ. අන්තිමේදි සිද්ධ වන්නේ නොයී කාත්ම භාවවල ඉපදීපද සංසාරයේ සැරිසරා යාම විතරයි. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග පටිග මේ පහ ප්‍රහාණය කරගත්තට පස්සේ ඒ භික්ෂුණියට ආයි කාම භවී උපතක් නැහැ. රූපරාග, අරූපරාග, මාන උද්දච්ච අවිජ්ජා කියන මේ පහත් නැති කරගත්තාම සියලු දුක් අවසන් වෙනවා. ඉපදින සංසාරයේ ගෙවල දාලා පුනර්භවය පිරිසිඳ අවබෝධ කරගෙන මේ ජීවිතයේදීම තෘෂ්ණාව නැති කරගෙන උපශාන්තව වාසය කරන්න. මේ වනාහි ගුත්තානම් රහත් තෙරණිය පදාල ගාථාවන්ය. හරියට මේ භික්ෂුණී සංඝයාව උත්සාහවත් කරලා තියෙනවා. ඒ කියන්නේ හිත වැටිච්ච අයව, හිත කඩා වැටිච්ච අයව හරියට උනන්දු කරවලා තියෙනවා. පටාචාරා පුදුම විදිහට භික්ෂුණී සංඝයාට අනුග්‍රහ කරලා තියෙනවා. මේ බලන්න, මේ පටාචාරාවගේ අනුශාසනාවක් සිහි කරන්න. මේ උත්තරී කියන තෙරණිය තමන්ට උපදෙස් දීපු හැටි. මිනිස්සු මෝල් ගස් වලින් ධාන්‍ය වර්ග කොටනවා. ඉතින් ඒ කාලේ මිනිස්සු රස්සාවට ගොඩක් කරලා තියෙනවා. ඔව්, මෝල් කෙටිල්ල. ඒ කියන්නේ මේ ගෙවල් වලට ගිහිල්ලා කුලියට ඔව් වී කොටලා දෙනවා මෝලේ, මේ වංගිඩී දාලා. මිනිසුන් මෝල් ගස් වලින් ධාන්‍ය වර්ග කොටනවා. ඉන් පස්සේ ලැබෙන වැටුපෙන් තමන්ගේ අමුදරුණ පෝෂණය කරගෙන ධනියත් හම්බ කරගන්නවා. යමක් කළාට පස්සේ පසුතැවෙන්නේ නැත්තම් අන්නේ බුද්ධානුශාසනාවයි කරන්න ඕනේ. ඉක්මනින් පාසෝද ගන්න ඕන කියන පටාචාරා. ඒකින් තමයි අර භික්ෂුණීට වීරිය ඇති වෙන්නේ. ඉක්මනින් පාසෝද ගන්න, දැන් හුදකලා තැනකින් වාඩි වෙන්න, හොඳින් සිත එකඟ කරගන්න, සිත පිහිටුවාගෙන මේ සංස්කාරයන්ගේ අනාත්මය නෝනින් දකින්න. එතකොට ඒ කාලේ නිතර පුරුදු කරපු භාවනාව කොහොමද? අනාත්මයි. දැන් මේ කාලේ අපිට ඒ වගේ එකක් අපේ හිතට යන්නේ නැහැ. මොකද හේතුව, මේ කාලේ ලොකු ප්‍රබල වශයෙන් එහෙම විමුක්තියක් උදෙසා උනන්දු වෙන සමාජයක් නැහැ. යමෙක් විමුක්තිය සඳහා කතා කළොත් ඒ කෙනාවත් අපහාසයට ලක් කරනවා. ඒ නිසා මේ දැන් මට මතකයි ඒ කාලේ ඔය මං ඒ අමානුෂික බොහෝ දුර නොවේ කියන පොතේ මාතෘකාවට පවා අපහාස කළා. කොහෙද ඔකද මේ ළඟ වෙන්නේ කොහොමද කියලා. මේ එතකොට ඒකෙන් තේරෙන්නේ මොකද්ද? ඒ තිසරණින් බැහැර වෙච්ච ඔව් සමාජයක් තියෙන නිසා. ඒ කාලේ එහෙම නෙමෙයි. සංස්කාරයන්ගේ අනාත්මය නෝනින් දකින්න. අනාත්මය නෝනින් දකින්න කියන්නේ මොකද්ද? ඔව් දැන් ඔය මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන අනාත්ම සංඥාව මොකද්ද? උදිකලා තැනකට ගිහිලා ඉතිපටි සංචික්කති මෙහෙම නුවණින් මෙනෙහි කරයි. කොහොමද? චක්කුං අනත්තා රූපා අනත්තා, ඇස තුලත් මමයේ මාගේ කියා දෙයක් නැත. ඇසට පෙනෙන රූප තුලත් මමයේ මාගේ ආත්මය කියා දෙයක් නැත. සෝතං අනත්තා සද්දා අනත්තා, කනත් මමේ මාගේ ආත්මය කියන දෙයෙන් හිස්. කනට එන ශබ්දත් මමේ මාගේ ආත්මය කියන දෙයෙන් හිස්. ගහණං අනත්තා ගන්ධා අනත්තා, නාසයත් මමේ මාගේ ආත්මය කියන දෙයෙන් හිස්. නාසයට දැනෙන ගඳ සුවඳත් මමේ මාගේ ආත්මය කියන දෙයෙන් හිස්. ජීවා අනත්තා රසානත්තා, දිවත් මමේ මාගේ ආත්මය කියන දෙයින් හිස්. දිවර දැනෙන රසයත් මමේ මාගේ ආත්මය කියන දෙයින් හිස්. කායෝ අනත්තා පොට්ටබ්බානත්තා, මේ කයත් මමේ මාගේ ආත්මය කියන දෙයින් හිස්. කායට දැනෙන පහසත් මමේ මාගේ ආත්මය කියන දෙයින් හිස්. මනෝ අනත්තා ධම්මානත්තාති, මනසත් මමේ මාගේ ආත්මය කියන දෙයින් හිස්. මනසට සිතෙන දේත් මමේ මාගේ ආත්මකින් දෙයින් හිස්. මේ තමයි අනාත්මය. එතකොට මේ විදිහට නුවණින් අනාත්මේ විමසන්න යනකොට වේගින් සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවා. මොකද හේතුව? බුද්ධ දේශනාවේ තියෙනවා මේ දැන් එතකොට අනාත්ම වෙන්නේ අනිත්‍ය නිසානේ. දේශනාවේ තියෙනවා මේ අනිත්‍ය දේ තුල තමයි යා දුක දකින්න තියෙන්නේ. දැන් නිකම්ම දුකයි දුකයි කිව්වට කෙනෙකුට දුකක් කියන එක අවබෝධ වෙන්නේ නැහැ. අනිත්‍ය ඌදී හරිය විදියට ඔහුට අවබෝධ වුණොත් තමයි ඔහුට මේකේ දුක වැටහෙන්නේ. ඒ දුක වැටහුණොත් තමයි තමාගේ වශගේ පවත්තන්න බැරි හිස් දෙයක් තියෙනවා කියලා අනාත්ම සංඥාවේ හිත පිහිටන්නේ. මේ සංස්කාරයන් අනාත්ම වශයෙන් නොනින් දකින්න ආත්ම වශයෙන් නොවේ. එතකොට ඒ කාලේ ප්‍රබල විදියට කතා කරලා තියෙනවා මේක. ඔබට මතකද සත්‍චක වාදයේදී සත්‍චක භික්ෂුන් වහන්සේලගෙන් අහනවනේ භාග්‍යතුන් වහන්සේ බහුල වශයෙන් කරන අවවාදය මොකද්ද? එතකොට මොකද්ද ඒ භික්ෂුන් වහන්සේලා කියන්නේ? සියලු සංස්කාර අනිත්‍යයි, සියලු සංස්කාර දුකයි, සියලු ධර්මයන් අනාත්මයි. මේ විදිහට නිතර නිතර අපි වඩන්නේ කිව්වා. එතකොට ඒ කාලේ බහුල වශයෙන් වඩලා තියෙන්නේ මේ අනාත්ම භාවනාව. මේක කියන මං නිතුමීගේ වචනේ හොඳට හිතට ගත්තා. ඒ පටාචාරා භික්ෂුණීගේ අනුශාසනාව පිහිටියා. මා පාසෝදා ගත්තා. හුදෙකලා එතනක වාඩි වුණා. එදින රාත්‍රියේ ප්‍රථම යාමේ වෙද්දී මං පුබ්බේ නිවාස ආනුස්සති ඥානිය ලබා ගත්තා. රාත්‍රී මධ්‍යම යාමේ වෙද්දී මම දිවස් නුවණ පිරිසිදු කරගත්තා. පාන්දර ජාමේ අවිද්‍යාව නම් වූ අන්ධකාර කෙලෙස් කඳ බිඳ දමා අවිද්‍යාව ප්‍රහාණය කළා. මං උදේ නැගිට්ටි ත්‍රිවිද්‍යාව ලබාගත් කෙනෙක් හැටියටයි. දැන් බලන්න ඒ කාලේ මේ මේකට තමයි පින්බලය කියන්නේ. එතකොට දැන් අපි මේ ජීවිතේ අවංකවම යම් කිසි කැපකිරීමක් කරලා වෙහෙසක් මහන්සියක් කරනවා නම් සමහර විට ඒක මේ බුද්ධ ශාසනය තුල ප්‍රතිඵල ලබා ගන්න කාරණයක් වෙනවා. මොකද මේ බුද්ධ ශාසනයේ වඳ බැස්ස එකක් නොවේ. ශාසනික ප්‍රශ්නයක් නෙමෙයි දැන් තියෙන්නේ අපේ පින්වල ප්‍රශ්නකුයි ඊළඟට මේ පාරිසරික වශයෙන් තියෙන බලපෑමයි. ඒ කියන්නේ අපි කියමු හොඳ සාරවත් බීජ තියෙනවා. දැන් පොළොවකුත් තියෙනවා. හිතවන්න විදියක් නැහැ. හිතවගත් ගම වල්සත්තු කරනවා. එතකොට මොකද්ද ප්‍රශ්නේ? පරිසරික ප්‍රශ්නයක් තියෙන්නේ. අන්න ඒ වගේ ප්‍රශ්නයක් තමයි වර්තමාන මනුස්සයාට තියෙන්නේ. මං ඉදන් උදේ නැගිට්ටි ත්‍රිවිද්‍යාව ලබාගෙන පටාචාරාවගේ අනුශාසනාව මං කළා. හරි ලස්සන කතාවක් කියන පටාචාර ළඟට ගිහිල්ලා සුරාසුර යුද්ධේ ජයගත්තට පස්සේ තවතිසා දෙවියෝ ශක්‍ර දේවේන්ද්‍රයාට නමස්කාර කරනවා වගේ මමත් ඉන්නේ ඔබතුමිය පෙරටු කරගෙන. ඒ කියන්නේ දැන් එතුමිය නිතර නිතර ඉන්නේ කාට වන්දනා කර කරද? පටාචාරාට. මං දැන් ත්‍රිවිද්‍යාලාභී නිකලෙස් කෙනෙක්. මේ වනාහි උත්තරානම් රහත් තෙරණී වදාළ ගාථාවන්ය. ඊළඟට මේ උප්පලවන්න රහත් තෙරණින් වහන්සේගේ ජීවිත කතාව ඔබ දන්නවා ඇති. බොහොම සංවේගජනක එකක්. විවාහ වෙලා මා හිතන්නේ පොඩි කාලෙම එයාගේ පුංචි දියණියට එයාගේ ස්වාමියා ගැහුවා. ගහලා ඇඳට දාපු වෙලාවේ පොඩි දරුවාගේ ඔළුව පැලුණා. ඒ වෙලාවේ මේ උප්පලවන්න ගෙදරින් පැනලා ගියා. ඒ වගේ ලොකු සිද්ධි මාලාවක් වෙනවා. ඊට පස්සේ තමන්ගේම ආයි පුතෙක් ලැබුණා. ඒ පුතත් තමන්ට මග ඇරුණා. කුමාරි කාලයක් ගියාට පස්සේ මේ මෞතුමී වයසට ගියාට යවුන් පෙනුමක් තිබ්බා. අර පුතා තරුණ වෙලා ඒ අම්මයි දුවවයි විවාහ කරගත්තා. දවසක් ඒ දුවගේ හිස බලද්දී දුවගේ තියෙන හිසේ පැල්ලමක්. ඇහුවා ඇයි මේ කියලා. ඊට පස්සේ කිව්වා මේ මගේ තාත්තා මට ගහපිලා වැදුණා. අපි අම්මා පැල්ලා ගියා. අමාව දාලා අම්මයි දුවයි මේ එක ස්වාමියාගේ සමාන බිරිඳවරුන් වගේ ඉන්නවා. ස්වාමියා තමන්ගේ පුතා. එතකොට අපි දෙන්න අම්මයි දුවයි එකම ස්වාමියාගේ බහරයන් වෙලා හිටියා. මේ සිදුවීම මගේ ජීවිතේ අද්භූත වූ ලොමු දහගැන්වෙන සිද්ධියක් වුණා. මේ කාමයන්ට නිඳා වේවා. කොච්චර ජීවිතේ කලකිරීමක් ඇති වෙන්නේ නැද්ද? මේ කාමයන් ඇත්ත වශයෙන්ම අපිරිසිදුයි, දුර්ගන්ධයෙන් යුක්තයි, ගොඩාක් කරදරයි. මේ කාමයන් නිසාමයි අම්මටයි දූටයි එකම ස්වාමියාගේ බහරයවන් වෙන්න සිද්ධ වුනේ. මම මේ කාමයේ ආදීනව දැක්කා. කාමයන්ගෙන් නිදහස් වීම කෙම්බිමක් වශයෙන් මට පෙවුණා. ඊට පස්සේ රජගහ නුවරදී ඇය මහණ වුණා. පැවිදි වෙලත් ඇයට සැනසෙල්ලෙන්න බැරි වුණා නේ. රහත් වෙලත් ඉන්න බැරි වුණා සැනසෙල්ලේ. මොකක් හරි සංසාරේ යම්කිසි තමා අතින් සිදු වැරද්දක් තමා පසුපස්සේ පැමිණියා. ඊරිදි බලයත් මා ලබා ගත්තා. අරහත්වයට පත් වුණා. අභිඥා හයම ලබා ගත්තා. නිකං කෙනෙක් නෙමෙයි අය. මේ බුද්ධ ශාසනීය අග්‍ර ශ්‍රාවිකාවක්. මං ඉරිදි බලෙන් අස්ස කරත්ත හතරක් මවාගෙන ලෝකනාථ වූ අකම්පිත සිත් ඇති බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ගියා. එතකොට ඈ බුදුරජාණන් වහන්සේ දකින්න ගිහිලා තියෙන කොමකින්ද? අස්ස කරත්ත හතරක් මවාගෙන ඉරිදි බලෙන්. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදපත්ම වන්දනා කළා. දැන් මේ උප්පලවන්නා රහත් භික්ෂුණීන් වහන්සේ අන්දවණේ ගස්සෙවනක භවනා කරද්දී මාරයා එනවා. ඇවිල්ලා කියනවා, ඔබ ඉන්නේ තනියම නේද? අතු අගපටන් පිපී ගිය මල් තිබෙන සල් ගහක් යට ඉන්නේ. ළඟපාත කවුරුවත් නැහනේ. ඒයි මොඩි, සල්ලාලයන් ගැන නුඹට බයක් නැද්ද? දැන් බලන්න අර ඔච්චම් කරනවා වගේ අර සිද්ධි මතු කළා මාරයා අහනවා. එතකොට මේ උප්පලවන්නා කියනවා, ඒයි මාරය, ඔය සල්ලාල ජනයා සිය දහස් ගණනින් ආවත් මගේ ඇඟේ එක ලොම් ගහක්වත් බියෙන් සැලෙන්නේ නැහැ, කම්පා වෙන්නේ නැහැ. මාරේ හුදෙකලාවේ සිටීම ගැන උඹට මොකටද? කවුද මේ අහන්නේ? උප්පලවන්නා කියන මාරේ, මට නුඹ ඉදිරියේ අතුරුදහන් වෙන්න පුළුවන්. නුඹටත් හොරා මට නුඹේ කුසට රින්ගන්නත් පුළුවන්. නුඹේ ඇහිබැම දෙක මැද මට ඉන්නත් පුළුවන්. එහෙම ඉන්නකොට නුඹට මාව බලන්න හැකියාවක් නැහැ. මට තියෙන්නේ දමනේ කරපු සිතක්. මම ඉරිදි පාද වඩපු කෙනෙක්. මම අභිඥා හයම සාක්ෂාත් කරපු කෙනෙක්. මා බුද්ධ ශාසනය සම්පූර්ණ කරගත්තා. කාමයන් කියන්නේ විස පොවාපු ආයුධ වැනි දෙයක්. පංච උපාදානස්කන්ධය කියන්නේ මස් කපන කොටෙයි පිහියයි වගේ දෙයක්. නුඹ ඔය අගය කරන කාම රතිය මට දැන් අරතියකි. මා හැම දෙයක් ගැනම තිබූ ආසාව නැති කළා. අවිද්‍යා ඝනාන්ධකාරයේ බිඳ දැම්මා. මාරය, ඔන්න ඔය විදිහටයි නුඹ තීරුම් ගත යුත්තේ. මේ කාරණේදී නුඹ නැසුණා. මේ ගාථා වදාළේ කවුද? උප්පලවන්නා රහත් මෙහෙණින් වහන්සේ. හරි ලස්සනයි. එක දියණියක් සංඝානුස්සතිය වඩලා ඈ ගෙදරින් දිදී හැමතිස්සෙම සංඝයාගේ ගුණ කී කී ඉඳලා රෝහිණී තෙරණියගේ ගාථා දෙමාපිය අහනවා, පින්වත් දියණිය, නුඹ ශ්‍රමණයන් ගැනමනේ දොඩෝ දොඩෝ ඉන්නේ. නුඹ නින්දට යද්දිත් කියන්නේ ශ්‍රමණයන් ගැන. නුඹ අවදි වෙද්දි කියන්නේත් ශ්‍රමණයන්ගේ ගුණමයි. මොකද නුඹට හිතුණද ශ්‍රමණයක් වෙන්න? කවුද මේ අහන්නේ? දෙමාපිය අහනවා. ඊට පස්සේ කියනවා, නුඹ ශ්‍රමණයන්ම හොයාගෙනමයි බොහෝ දානමාන දෙන්නේ. රෝහිණී, මං නුඹෙන් අහන්නේ මේක. නුඹට මේ ශ්‍රමණයන් මෙතරම් ප්‍රියමකෝ? ඒ දෙමාපිය කියනවා, උන්දලාට වැඩපලක් කරන්න බෑ. කම්මැලි, අලසයි. අනුන් දීපු දෙයකින් තමයි උන්දලා ජීවත් වෙන්නේ. අනුන්ගේ දියා බලාන ඉන්නවා. හොඳ දේවල්මයි හොයන්නේ. ඉතින් එහෙම තියෙද්දි නුඹට විතරක් මේ ශ්‍රමණයන්ව මෙතරම් ප්‍රිය වුණේ ඇයි? ඒ තාත් අහන්නේ. එතකොට කියනවා, තාත්තේ, ශ්‍රමණයන් ගැන ඔබ මගෙන් ඇහුවේ ගොඩාක් කාලයකට පස්සේ. මං දැන් කියන්නම්. ඒ ශ්‍රමණයන් වහන්සේලාගේ ප්‍රඥාවත් සීලයත් වීරියත් ගැන. ඒ ශ්‍රමණයන් වහන්සේලා නිවන් අවබෝධ කරගන්න හරි කැමති. උන්වහන්සේලා කම්මැලි නෑ ධර්මයේ හැසිරෙන්න. ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම වැඩේ තමයි ධර්මයේ හැසිරීම. ඒ තමයි රාග දේශ මොහ දුරු කරන්නට මහන්සි ගැනීම. ආන්නේ නිසයි මං ඒ ශ්‍රමණයන් වහන්සේලාට කැමති. දැන් මේ කවුද කියන්නේ? රෝහිණී. උන්වහන්සේලා පිරිසුදු ජීවිතයක් ගෙවනවා. ලෝභ ද්වේෂ මොහ දුරු කරනවා. අරහත්ත්වයට පත් වෙලා හැම පවක්ම නැති කරනවා. මං ඒ නිසයි ශ්‍රමණයන් වහන්සේලාට කැමති. උන්වහන්සේලා පිරිසිදු දේමයි කරන්න මහන්සි ගන්නේ. පිරිසිදු වචනමයි කතා කරන්නේ. පිරිසිදු දෙයක්මයි සිත සිතා ඉන්නේ. ඉතින් ඒ නිසයි මං ශ්‍රමණයන් වහන්සේලාට කැමති. උන්වහන්සේලා ආධ්‍යාත්මික වශයෙන් හරි පිරිසිදුයි. බාහිරත් පිරිසිදුයි. නිර්මල සක්මුතු වගේ. කුසල් දහම් වලින් පිරිලා ඉන්න ශ්‍රමණයන් වහන්සේලාට මං කැමති. ඒ ශ්‍රමණයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගොඩාක් අහලා තිනවා. ඒ ධර්මයේ දරාගෙන ඉන්නවා. ධර්මයෙන්ම ජීවිතේ උසස් තත්ත්වයට පත් කරගෙන ඉන්නවා. ඒ නිසයි මං ශ්‍රමණයන් වහන්සේලාට කැමති. ඒ ශ්‍රමණයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා දරාගෙන ධර්මයෙන්ම ජීවිතේ උසස් කරගෙන සමාධිමත් හිතකින් වාසය කරනවා. मंगीनी साइस्वमन अनुहान से लटके मती ये श्रमण अनुहान से ला ऐत सेनासन वाले वैदे इन्ना होंदे सीनोनीन काल गेवना नुवन पावचिकरला खता करना हरिमन निहित मानी दुख आवश्यक विन्ने अमा निवन लगाए अन्य तंत्र तमाई ये श्रमण अनुहान से ला वाड़ी इन्ने मंगे का श्रमण अनुहान से लटके मती ती राहतन वहाँ से लांग युगे मिनिस्सु को चरना हित पहाड़वागन तीनों दशित आउल करेगा नेतुए ये श्रमणे अनुहान से लग गामकीन तवाद गामकटे वाड़ी दी किसी बलापुरुत्तु अकने दाय के अंसम के किसी संबंधी अकने आपसु हरिले बेलील अकने अपेक्षा वकने अपेक्षा वक नेतिवे म अत्यर दामा ई लंग गमटे अनो याग मटे अन्ने याग मटे के इल मेघ मटे लिवंगे बन्ने नहीं मने अन्ने निसाई मांगे श्रमणे अनुहान से लाते क्या मती इस श्रमणे अनुहान से लालंग बाड़ मुट्टु दान ड पेट्ट गंगने हैलीवलंग ने मालूवले हैंगिली ने कागे हरे गेदर की दिने बच्चुट्टा क्वितराई अनुहान से लास व्यागे न वाड़ी नी अन्ने � रात्रि दी ने ये विलावट ले बिन देखीं जीव आते ने वा अन्य निश्चय मांगे श्रमणे अनुहान से लट क्या मती इलंग ढार लासन की मना किया ना गाउतम बुद्ध सासनी नई पलात्वलिंग नई कुलवलिंग ऐविदिंग महान विलाइन ना नमुत्ते श्रमणे अनुहान से लातरे किसी में कुल बेदिया पलात बेदिया ने एकीनिका माइत्री ये तो कुटे मैं तात्त्विक सीते श्रद्धा में थी ना जब मैं काउंट मैं तात्त्विक विस्तर कले दुए किएना तात्त्विक किएना पिंगवा दुए रोहिणी नुबे सीते लुकु श्रद्धा वात्ती ना लुकु गाऊरे युक्ती ना ये बुद्ध रजान नुहासी गने धर्मे गने आर्य श्रावक संग्या गने उबे सीते लुकु श्रद्धा नुम्बा आपे पावली उपान्नी आपे वासना आउट दंबल ने साध्दा होता आता क्यों नहीं जब मेकाल में मगे गुण क्यों तो अन्न अन्न अन्न पटंगा तक क्या नहीं आपास करने का नहीं हितन ने बेरी खाता किया है एकाई में विशाल परिहान है तीनों किया नहीं क्या ये तो बस क्ये ना दुवे नुम्बो ये हादुना आगे न ये श्रमणे अनुहान से लापे दान पीलीगन नवाना अपटे दाने महत्पल महानिशान से लबे नवामाय इधर बसे डीएनए किए ना पियान रनी उबात दुकटे बाये ना दुकटे आसतटु ना उबात आकांपित सीत्ते ती बुद्ध रजाना अनुहान से वाई धर्मियाई आरे संगरात्नियाई सारने आन्ने तामत आत्म बुद्ध आगे में नवे सीले पिहित आन्ने मात आकंपित सिद्धति बुद्ध रजान अनुहान सेवाई साध्धर्म्याई आर्य श्रावक संगरात्नय सारण यानो मां सिल समाधंगेनो इटपसी तात्ता पैवदी विला तात्ता आराहत तेरपात्तिनो तात्ता अंतिमेट की भुकाता दुवे इधरी पात करनो मां ब्राह्मण कुले उपन्निसा माटकी वे ब्राह्म बंधु कियला नमुत ऐतिम मामत देनुई ब्राह्मण मंत्री विद्या लबागता धर्में मुदुनटे पैमनुना पाउसोदा देम्मा मेवनाही रोहिणी नम रहत तेरनीयगी गातावन तो रोहिणी तमाय एक प्रकाश कले उपदान्नु आरे उपकाजीव कगे खताव बुद्ध रजान अनुहान से सांबुद्धत्ते टे पात्तेला बारनेसटे वाडिद्दी हम्बुना उपक आजीव का बुद्ध रजान अनुहान से टे कुमाक दे प्रकाश कले उबे दुरन हरी सांताय उपसांताय उब खागे धर्मियक दे रुचिकरण उब खागे गोले दिखे लगवा ये तो कुछ बुद्ध रजान नवासी वादाला नमी आचार्यो आती मटा आचार्य वरीक ने मैं दिव्यान मिनिसुन सहित मैं भावे कुही वात मटा गुरु वरीक ने मामा मैं धर्मी आवृत करेगे ना मामा मैं संसारी इतरे होना केल मैं विस्तरे कला मैं आकु ऐनंग उब अनंत जीन ये तो कुटे बुद्ध रजान वहाँ से पिलित्रु दुन वो बटे ये वाचनी माटे की वह की ये उपकटे दंग ये एक वेन्न तीन विधि ये तो मैं सिद्ध वेलाती ये नहीं दे उपकटे इतने दी धर्मी कराये नहीं ना මොකද ධර්මිකරා එන්න ඕනේ පස් දින වෙන තැනක ඉන්නවා ඒ ඒ ඒ හරහා කොච්චරයි මුණ ගැහුණත් ඒක වෙන්නේ හරි පුදුමයි මේ ලෝකයේ තියෙන මේ පිම්බලෙන් ඇති වෙන දෛවය දැන් අපි ගත්තොත් හිම අපි අපි දෛවය කියන වචනය පාවිච්චි කරනවන්නේ දෛවය කියන්නේ ඉරනම වගේ එකක් එතකොට මේ ඉරනමක තියෙනවා යම්කිසි අපට හිතාමතා වෙනස් කරන්න බැරි ස්වභාවයක් එතකොට ඒකට අපි පාවිච්චි කරන නම මොකද්ද දෛවය එතකොට මේ දෛවූපගත බවක් මේ හැම ජීවිතයකම තියෙනවා දැන් ඔය සමහර භික්ෂුන් වහන්සේලා ගැන තියෙනවා එක භික්ෂුන් වහන්සේනම කර සප්පදාස තෙරුන් වහන්සේ ගැන තියෙනවා උන්වහන්සේ අවුරුදු 25ක් හරියට දුක් විඳනේ මේ චිත්ත සමාධිය කැටි කරගන්න බැරුව රාගයෙන් දුක් විඳලා විඳලා විඳලා කීප වතාවක් දිවිනසා ගන්න අධියා උන්වහන්සේගේ පූර්ව බහව තොරතුරක් බුදුරජාන් වහන්සේ වදාලා මේ මේකයි මේ පස්සෙන් ආවේ කිව්වා කාශ්‍යප බුද්ධ කාලේ පැවිදි වෙලා ඉඳෙද්දී එක භික්ෂුන් වහන්සේ නමකට සිවුරු අරින්න හිතුණා එතකොට මෙයා මොකද කළේ හරි යහළු භික්ෂුව දහම් කරුණ කියලා කියලා හිත පැහැදිව්වා සාසනේ ප්‍රතිපදාව හිත පැහැදිව්වා දැන් දවසක් මෙයා සිවුරු පිරික අස්කරද්දී හොඳ ලස්සන පාත්‍රයක් තියෙනවා හොඳ සිවුරු තියෙනවා දැන් මෙයා කිව්වා මං සිවුරු අරින්දී ඔබට මේවා දීලා යන්නයි මං හිතුවේ කිව්වා එතකොට දැන් ඒ ස්වාමීන් වහන්සේට ඒ විදිහේ සිවුරු පාත්‍ර නැහැ ඒ සැනින්ම අර සිවුරු පාත්‍ර කෙරෙහි ආසාවක් හටගත්තා හට අරගෙන කිව්වා නෑ මං එදා එක කිව්වට ඉතින් ගිහි ජීවිතේ නරකමත් නෑ කිව්වා එමකට දැන් හිතවන දැන් මෙයා ගියොත් එහෙනම් මට මේක ආපහු දීලා යයි කියලා මෙයා මොකද කළේ ගිහි ජීවිතය අනුසස් කියන්න පටන් ගත්තා එතකොට අර සාසනේ හිටල්වාගෙන හිටිය භික්ෂුවට ආයෙමත් අර ගෙදර යන්න ආසාව ඇති වුණා ආසාව ඇති වුණා වනාන්තරයට ගිහිල්ලා භාවනා කරද්දි මේ හාමුදුරුවෝ කියපු වචන දෝංකාර දෙනවා එහෙමත් නැහැ ඉතින් ඕකේ පස්සෙන් නැහැ ගියාට කියලා ඊට පස්සේ දැන් මොනවද මම මේ හිතන්නේ කියලා ආයෙමත් මහා පීඩාවටපත් වෙලා කොහොම හරි මේ ක්ලේශේ ජයගත්තා. උන්වහන්සේ සසරෙන් එතෙර වුණා. හැබැයි ඒ සුළු කාලෙට දීපු පීඩාව මේ ස්වාමීන් වහන්සේට ඉතුරු වුණා. බලන්න මේ කර්මයේ හැටි. ඊට පස්සේ ඒ ජීවිතේ මාර්ගඵල ලැබුවේ නැහැ. හැබැයි පින තිබුණා. කැරකිලා ගානට බුදුරජාන් වහන්සේගේ කාලේ උපන්නා. බුදුරජාන් වහන්සේව දැසින් දැක්කා. සංඝයා ඇසුරු කළා. තමන් භාවනා කරන්න පටන් ගන්නකොට තමන්ට මතු වෙලාව. ඉතින් අපිට හිතා ගන්න බෑ මේ කර්මයේ ඉස්මතු වෙලා විපාක දෙන වේදේ. දැන් අපි හිතන්නේ නිකන් පීවරෙන් පීවර එකක් විපාක දෙලා ඉවර වෙලා. ආ ඊළඟ එකේ එහෙම නෑ. ඒක කර්මයේ කර්ම විපාක දෙන්නේ අපිට හිතා ගන්න බැරි පිළිවෙලකට. ඒකයි කම්ම විපාකෝ අචින්තියෝ. හිතා ගන්න බැරි පිළිවෙලකට දෙන්නේ. ඉතින් මේ නිසා මේ වගේ වෙද්දි තමයි අපිට මේ දෛවය කියන එක මොකද්ද කියලා අපිට ඒත් හිතාගන්න බැරි. ඉතින් උන්වහන්සේගේ ජීවිතේ පස්සේ කාලේ අරහත්ත්වයටපත් වුණා බුදුරජාන් වහන්සේ වදාලා මේ කෙනාට මෙහෙම වුණා කියලා. ඇයි තව තැනක තියෙනවනේ කුණ්ඩදාන තෙරුන් වහන්සේගේ කතාවේ. ඒකේ තියෙනවා මේ භික්ෂුන් වහන්සේලා දෙනමක් ඉඳලා තියෙනවා බොහෝම ගුණගරුක ධර්මීය හැසිරෙන භික්ෂුන් වහන්සේලා දෙනමක්. ඉතින් උන්වහන්සේලාගේ අධික මිත්‍රත්වයේ තිබුණේ ගුණධර්මත් එක්කයි. එතකොට මේක දැක්ක දෙවි කෙනෙක්. දෙවි කෙනෙක් දැකලා කල්පනා කළා මේ මිත්‍රත්වයේ පළදු වෙන්නේ නැති එකක්ද? ඔය ටෙස්ට් කරන්න යන දේවල් ඔය. මිත්‍රත්වයේ පළදු වෙන්නේ නැති එකක්ද කියලා බැලුවා. බලලා ඒ දෙවියොත් මේගොල්ලන්ගේ පස්සෙන් ආවා. ඇවිල්ලා දැන් එක ස්වාමීන් වහන්සේ නමකට ඕන වුණා. වැසිකිළියට යන්න ඕන වුණා. යෝන වෙලා අර භික්ෂුන් වහන්සේට කිව්වා පොඩ්ඩක් ඉන්න මං වැසිකිළි ගිහිල්ලා එන්නම් කියලා. කැලේ පහළට පිටත් වුණා. පිටත්වලදී වතුර ටිකක් හොයාගන්න ඕනේ ටික පොඩි වෙලාවක් යනවනේ. ඉතින් මේ වෙලාවේදී අර දෙවියන් මොකද කළේ? ස්ත්‍රියකගේ වේශයක් අරගෙන කැලේ එහෙට මෙහෙට සැක ඇති වෙන ඉරියව් පැවැත්තුවා. එතකොට අර භික්ෂුන් වහන්සේ හිතුවා පැත්තකින් ඉන්න මෙයා වැසිකිළියට ගියා තාම ආවේ නැහැ. එහෙනම් මේ වෙන මොකක් හරි ප්‍රශ්නයක් මේ තියෙන්නේ මෙයා මේ ගියේ වැසිකිළිය අවශ්‍යතාවයකට නෙවෙයි. දැන් අර භික්ෂුන් වහන්සේ වඩිනවා වැසිකිළියට ගිහිල්ලා. වඩින්නකට කියනවා අර අනිත් භික්ෂුව කිව්වා දැන් ඉතින් හොඳයි ඔබ වහන්සේගේ ගමන ඔබ වහන්සේ යන්න. මගේ ගමන මං ඇයි මොකද කියලා ඇහුවා. මම මේ වැසිකිළියට ගිහිල්ලා මං වතුර ටිකක් හොයාගන්න පොඩ්ඩක් නෑ නෑ ඒක මට කතා කරන්න එපා කිව්වා. ඒ දැන් මේ ඇස් දෙකට පෙන්ුණනේ. ඒක කතා කරන්න එපා කිව්වා. එතකොට දැන් අර දෙවියන්ට බයක් ඇති වුණා. බයක් ඇති වෙලා ඒ දෙවියෝ දිව්‍ය ස්වරූපෙම පෙනී හිටලා කිව්වා දැන් දැනගත්ත අසමගි වුණා කියලා. මමයි මේ මේක හදලා දුන්නේ ඔබ වහන්සේලාගේ මිත්‍රත්වය බලන්න. මේක සත්‍යයක් නෙමෙයි කිව්වා. හොඳයි එහෙනම් මම පිළිගන්නම් කියලා ඒක ගමන ගියා. නමුත් මිත්‍රකම ඉවරයි එතන. හිතුවා එතකොට දෙවි කෙනෙක් පැහැදිලා මේ අපිව සමීකරන්න කිව්වද දන්නේ නැහැ කියලා හිතන්නේ. ඇත්ත වහලා. ඒකේ විපාක ඇටිට ඒ දෙවියෝ ඒ ආත්ම චුත වෙලා නිරේ ගියා. බොහෝ කල් දුක් විඳලා දුක් විඳලා දුක් විඳලා ඔන්න ගෞතම බුදුරජාණන් වහන්සේ කාලේ වෙද්දී කුණ්ඩ දාන නමින් මිනිස් ලෝකේ ඉපදිලා. ගෙදර බොහොම ලස්සනට හිටියා ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ජීවිතේ පැවිදි වෙන්න ආවා. ප්‍රශ්නයක් නැහැ. වත් පිළිවෙත් කරන් හිටියා ප්‍රශ්නයක් නැහැ. පැවිදි වුණා. පැවිදි වෙච්ච දවසේ ඉඳලා ස්ත්‍රියක් පිටිපස්සෙන් එනවා පේනවා. හරියට නිඳා අපහස වින්දා. සංඝයා අතර සැක කළා. මහා දුකකින් විඳලා විඳලා විඳලා මහන්සියෙන් කොමාර හිත එකඟ කරගෙන අරහත්ත්වයට පත් වුණා. අරහත්ත්වයට පත් වෙච්ච දවසේ හරි ස්ත්‍රී රූපේ නැතු ගියා. එතකොට බුදුරජාන් වහන්සේ වදාළ මිනාට මෙන්න මේ දේ වුණේ කිව්වා. ඔය අනුන්ට කයි කතන්දර අපහාස හදනවට හොඳ සිද්ධි මේවා. කැරකිලා එද්දි කොයි විදියට විපාක දෙනවද දන්නේ. ඉතින් මේවට තමයි දෛවය කියන්නේ. එතකොට දෛවය කියන එක හැදෙන්නේ මොකෙන්ද? ක්‍රියාවකින්. දේශනාවේ සඳහන් වෙනවා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ ක්‍රියාව විපාක නොදී අවසන් වෙන්නේ නැහැ. ඒක විපාක දෙනවා. මේ නිසයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මේ මේකෙන් බිය වෙන්න කියලා මේවට. ඒ කාලේ මේ දැන් ඒ උපක පස්සේ කාලේ අර චාපා කියන වැඩි ගෑන් ළමයෙක් එක්ක විවාහ වුණා. විවාහ වුණාට පස්සේ මේ වැඩි ගෑන් ළමයා විවාහ වුණාට අර උපක දකින්නකට උපකට උච්චං කරනවා. ඔව් තාපසයාගේ මේ පුතා නැලවියන් කිය කියාගේ පුතාව නලෝණු. උපකට තිත්ත වුණා. අන්තිමට උපක හොඳටම බහින්න පටන් ගත්තා. මේකේ තියෙනවා. උපක බහිනකට උපක කියන මං ඉන්නේ මේ නාලා කියන ගමේ. ඒ ගමේ නම මොකද්ද? නාලා. කවුද කියනවනේ මේ ගමේ නවතින්නේ? ධාර්මිකව ජීවත් වෙච්ච ශ්‍රමණයන්වත් අල්ලා ගත්තී මේ ස්ත්‍රී ශරීරය තමයි කියන්නේ. එතකොට මෙයා චාපා කියනවා මේ උපකට යාට චාප උපකට ආදරයට මොකද්ද කිව්වේ? කලු කියලා. කලු එන්න නවතින්න. කලින් වගේම එයා සතුටින් ඉන්නේ. මායි මගේ නෑදෑයෝ එයාට වසඟ වෙලා ඉන්නේ. උපක කියන මේ චාපා නුඹෝ ඒ කියන කතා වලින් හතරෙන් එකක් කිව්වොත් නුඹට ඇලුන මිනිහෙකුට නම් ඕක මහා ලොකු දෙයක් වගේ තියෙවි. එතකොට චාපා මතක් කරනවා කලු කියපු උපමා. එතකොට අර කන්දක් මුදිනේ යොවුන් කිනිහිරි මල් ගහක් තියෙනවා කිව්වේ. ඒ මල් ගහේ ලස්සන මල් පිපිලා තියෙනවා කිව්වේ. ලස්සනට මල් පිපිච්ච දෙලුම් ගහක් වගේ කිව්වේ. අර මේ උපක කරපු වර්ණන ඒ උපකටම බෙදෙනවා. ඊට පස්සේ උපක කියන රත්තරන් ගාපු ශරීරයක් තියෙන උතුම් කසීසලු පෙරවන ලස්සන රූපයක් ඇති මාව අත්හැරලා දාලා යන්නේ කොහොමද? ඒක උපක කියන ඔව්. ලිහිණි වැද්ද කැමතුණා ලිහිණිය හිර කරලා තියාගා. නමුත් නුඹට නම් ලීනිය විහිර කරලා වැද්ද තියාගත්තා. නුඹට නම් ওই රූපේ මාව සිර කරන්න බෑ. එතකොට ඔන්න චාපා කියනවා කලු මේ දරුවා ලැබුණේ මට ඔයා නිසා. එතකොට මේ දරුවෙක් ඉන්න මාවද මේ අත්තරලා දාලා යන්න හදන්නේ? උඹක කියනවා නෝන තියෙන මිනිස්සු දරුවන් අත්තරලා දාලා යනවා. ඒ වගේම තමන්ගේ නෑදෑයන් දීපල වස්තු අත්තරලා දා යනවා. මහා හස්ති රාජෙක් දන්වැල් කඩාගෙන යන්නේ, ගිහි බන්ධන කඩාගෙන ගිහින් පැවිදි වෙනවා. එතකොට චාපාට මොකද වෙන්නේ? චාපාට කේන් තියනවා. චාපානා එහෙමද? එහෙමනම් මං දැන් මේ පොල්ලකින් ගහලා හරි පිහියකින් ඇනලා හරි මං මේ කොළුවව මරනවා. පොලේ ගහලා හරි මං මරනවා. ඇයි මේ වැදි පවුල්නේ? මේ වැදි භාෂාව වෙන්න ඇති. එතකොට පුතාගෙන පුත්‍ර සෝකෙන් ඉන්න ඔබට ඔය ගමන යන්න ලැබෙන්නේ නැහැ. උපක කියන ඒ ලාමක ගෑණි ඔහොම නෙවෙයි. පුතාව හිවල්ලුන්ට ගන්න දුන්නා, බල්ලන්ට දුන්නා, මට කමක් නැහැ. ආයෙත් මේ කොළුවෙක් ඉඳා මාව මේ ගෙදර නවත්ත ගන්නට නුඹට බෑ. දැන් අන්තිමට චාපාට තේරුණා මේ ස්වාමියාව නවත්ත ගන්න බැරි බව. අහනවා, හරි එහෙනම් කියන්න, ඔයා යන්නේ කොහෙද? කොයිද? කොයි පළාතෙද? කොයි ගමේද? කොයි රාජධානියේද? එතකොට උපකට මතක් වෙනවා පරණ සීද්දි. ඉස්සර අපි ශ්‍රමණයන් නොවි සිටිද්දි ශ්‍රමණයන් කියලා හිතාගෙන ඇවිද ඇවිද ගියා. පිරිස් පිරිවරා ගමෙන් ගමට ගියා. රාජධානීන් රාජධානියට ගියා. නමුත් අන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නීරංජර ගන්තෙර සියලු දුක් නිමා කරන ධර්මයේ දේශනා කරනවා. මම මේ වතාවෙන්නම් යන්නේ උන්වහන්සේ ළඟට. එහෙනම් අර එදා මුණගැහිච්ච මතකේ තාම තියෙනවා. උන්වහන්සේ තමයි මගේ ශාස්ත්‍රෝන් වහන්සේ. එතකොට මේ චාපා කියනවා අනේ එහෙනම් ලෝකනාථ වූ අනුත්තර බුදුරජාණන් වහන්සේට මාත් වන්දනා කළ බව කියන්න. උන්වහන්සේව ප්‍රදක්ෂිනා කොට ඒ පින මටත් දෙන්න. ඒ කාලේ මිනිසුන්ගේ හරි විශේෂත්වයක් තියෙනවා. ඉක්මනින්ම කියන දේවල් වටහා ගන්නවා. දැන් කාලේ මේ කොටල පිවුවත් තේරෙන්නේ නැහැ. මොනවද බිව කියලා හයි. ඒ කියන්නේ එච්චරටම මේ කියන කරුණු වටහා ගැනීමේ ශක්තිය වර්තමාන මනුස්සයට නැහැ. සැනකින් මේ චාපා තේරුම් ගන්නවා ඒක. එතකොට මෙයා කියන ඔව් චාපා. ඔබ කියන විදිහට මේ පින ලබා ගන්න පුළුවන්. ලෝකනාථ වූ බුදුරජාණන් වහන්සේට ඔයාගේ නමින් මම වන්දනා කරන්නම්. උන්වහන්සේ ප්‍රදක්ෂිනා කොට මේ පින මම ඔයාට දෙන්නම්. ඊට පස්සේ උපක නිරංජරා ගම්පෙර දක්වා ගියා. එහිදී දැක ගන්න ලැබුණා අමා දහම් දේශන බුදුරජාණන් වහන්සේව. ඒ දුකත් දුකේ හට ගැනීමත් දුක් නිවීමත් දුක් සංසිඳ වන ආර්ය ස්ථාංගික මාර්ගය. මේ චාපා රහත් භික්ෂුණිය කියනවා ඉතින් ඔහු බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් වැඳ පුදා ගත්තා. ඒ වැඳ පුදාගත්තු පින චාපාට දුන්නා. චාපාට දුන්නා. ඔහු බුද්ධ ශාසනයේ පැවිදි වුණා. ත්‍රිවිද්‍යාව ලබා ගත්තා. ශාසනය සම්පූර්ණ කරගත්තා. එතකොට මේ චාපා කියන රහත් භික්ෂුණියාගේ ජීවිතේ ඒ අර ගිහි ජීවිතේ වෙච්ච කතාව තමයි ඒ එතුමිය කියන්නේ. ඔහුගේ පුතත් පැවිදි වුණා. පුතත් අරහත්වයට පත් වුණා. මම මේක ලියා තියෙනවා අර මහමේග පුවත්පතේ. ඊළඟ එක තමයි මේ දැන් මේ රහතන් වහන්සේලාගේ කතාබහේ දකින්න ලැබෙන විශේෂ එකක් තමයි ඔබට අහුණාද දැන්නේ මේ තේර තේරි ගාතක් කියවද්දී උන්වහන්සේලා මේ ඒ කලින් සැලසුම් කළ කතා කරනව නෙවෙයි. ඒ වෙලාවට උන්වහන්සේලාගේ කටින් පිට වෙනවා. ඒ අර ධර්මයේ තුලම ජීවත් වෙන නිසා ධර්මයේ නිර්මිත ජීවිතයන් නිසා මං හිතන්නේ හැම වචනයකම විශාල ප්‍රබලත්වයක් තියෙනවා. දැන් අපි ගත්තොත් මේ බලන්න අර සුභා අර සල්ලාලයාට කියන ධර්මය ගත්තොත් එහෙම හරි පුදුමයි. සල්ලාලයාට කියනවා ආයුෂ්මත ඔබ වැරදි පාරට යන්න හදන්නේ. ඔබ මේ කෙලිබඩුවක් කරගන්න හදන්නේ සඳ මඩල. ඔබ මහමේරු පර්වතයට උඩින් පැනල යන්න හදන්නේ. මාව තේරුම් ගන්න. ඔබ ඔය පතන මා බුදුරජාණන් වහන්සේගේ දියණියක්. දැන් මේ කියන වචන ඔක්කොම කිසිම අපිට හරි පැහැදිලි නිකන් අනායාසයකින් ගලාගෙන එනවා. මාතුල රාගයක් ඇති කරවන්න පුළුවන් කිසි අරමුණක් මේ දෙවියන් සහිත ලෝකේ නැහැ. රාගය කියන්නේ මොන වගේ දෙයක්ද කියලාවත් මට තේරෙන්නේ නැහැ. නිවන් මාර්ගයේ ගමන් කරපු මං රාගයේ සහ මුලින්ම නැති කර දැම්මා. ගිනි අඟුරු වලක් සුළඟින් නිවි යනවා වගේ විෂ භාජනයක් වනසල දානවා වගේ රාගයේ නැති කළ මා දැන් ඊ රාගයේ කුමක්ද කියලාවත් දන්නේ නැහැ. නිවන් මගේ ගමන් කළ මා රාගයේ මුලින්ම නැති කළා. දැන් බලන්න මේකේ හොඳ ලස්සන සිද්ධියක් මේකේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා නතේ කාමානි යානි චිත්‍රානි ලෝකේ. මේ රාගය කියන එක මේ බාහිර ලෝකේ නෑ. සංකප්ප රාගෝ පුරිසස්ස කාම. මේක මිනිස්යාගේ සිතේ ඇතිවෙන සංකල්පීය වශයෙන් මේ හිතේ නිර්මාණ වෙන එකක්. తత్రీవ తిట్టంతి రూపాని లోకే මේ රූප හිමම තියෙනවා. අතිත්ත ධීරා විනයන්ත චන්දං. එතකොට ප්‍රඥාවන්ත මිනිස්යන් තමයි ඒ හිතේ ඇතිවෙන සංකල්පේ නැති කරගන්නවා. නුවණින් කල්පනා නොකරන ගැහණියකට නම් ශාස්ත්‍රුන් වහන්සේව ධර්මයේ තුලින් නොදුටු ගැහණියකට නම් අන්නේ බඳු ගැහණියක්ව පොළඹවා ගන්න ඔබට පුළුවන් වෙයි. නමුත් ජීවිතය අවබෝධ කරගත්තු මාවයි ඔබ මේ වෙහසන්නේ. මට නිඳා පහස කළාට මට වන්දනා කළාට ඒ සියල්ල අභිසමන් සිහින් ඉන්නවා. හේතුන්ගෙන් සකස් වෙච්ච සියලු සංස්කාර මට අසුබ වශයෙන් අවබෝධ වෙලා තියෙන්නේ. කිසි තැනක මගේ සිත ඇලින්නේ නැහැ. මං සුගතයන් වහන්සේගේ ශ්‍රාවිකාවක්. ගමන් කළේ ආර්ය ස්ථාංගික මාර්ගයේ නැමති යානෙන්. මං රාගයේ උදුරා දැම්මා. ආශ්‍රව නැති කළා. මගේ සිත ඇලින්නේ හිස් අවකාශයේ ඇති කුටි විතරයි. මං දැකලා තියෙනවා දරලී වලින් හදාපු ලස්සනට කැටයම් කරපු නූල් වලින් බැඳපු රූකඩ. ඒ රූකඩ එක එක විදිහට නටනවා. ඒ නූල් දර කැබලි ඔක්කොම කෑලි වලට කඩලා දාලා තැනින් තැන විසිරෙව්වට පස්සේ ආයමත් ඒ රූකඩ පේන්නේ නැහැ. ඒ රූකඩවල කොයි කැලලටද හිත පිහිටවගන්නේ? මේ ශරීරයත් රූකඩයක් වගේ. උපකාරක ධර්මයන්ගෙන් තොරව පවතින්නේ නැහැ. උපකාරක ධර්මයන් නැතිව නොපවතින මේ ශරීරයේ කවර දෙයකද සිත පිහිටවන්නේ? මේ ශරීරය කලාකාරයෙක් බිත්තියක ඇඳපු චිත්‍රයක් වගේ. ස්ත්‍රී රූපයක් බිත්තියක ඇඳලා තියෙනවා. ඉතින් ඒක ඇත්ත කියලා මිනිස්සු පිළිගන්නවා. පිළිගන්නේ වැරදි විදියට හඳුනාගත්තු දෙයට. කොච්චර ඇත්තද නේ? ඔබ අන්ධයෙක්. විජ්ජාකාරයෙකුගේ මායාවට අහු කෙනෙක් වගේ. සිහිනෙන් දුටු රන්තුවක් වගේ. ජනතාව මැද ඉන්ද්‍රජාලයේ පෙන්නන කැඩෙන බිඳෙන රූපයක් දැක්කා වගේ ඔබ මේ හිස් දෙයක් හොයන්නේ. ගහක බෙනේක තිබෙන ලාටු වගේ මේ ඇස්වල තියෙන්නේ කඳුළු සහිත බුබුලක්. කබ කඳුළු එක්ක එකට මිශ්‍ර වෙලා තියෙන්නේ. ඊට පස්සේ බලන්නේ සුභා ඒ කියන ගමන් එයාගේ හිතට කොච්චර තීරණයනවද නේ? ලස්සනට පෙනෙන සුභා තිරණිය කිසි දෙයකට ඇලුනේ නැහැ. නිකලෙස් හිතකින් යුක්ත සුභා නිමේෂයකින් ඇගේ ඇසක් උපුටා ගත්තා. මෙන්න ඔබ අගේ කළ ඇස අරගෙන යන්න. ඒ මිනිහට දුන්නා. දැන් එතකොට බලන්න මේ රහත් භික්ෂුණීන් වහන්සේලාගේ ජීවිතය. එතකොට මේ සල්ලාලයාට සිහිය උපදිනවා. ඔහුගේ රාගයේ මොහොතෙම දුරු වුණා. ඔහු එතනම වැඳ වැටුණා. සුභාගෙන් සමාව ගත්තා. බ්‍රහ්මචාරී පින්වතිය ඔබ සූපත් වේවා. ආයෙත් නම් මෙහෙම දෙයක් වෙන්නේ නැහැ. මෙවැනි උතුම් කෙනෙක් එක ගැටෙන්න ගියොත් ඒක දැල්වෙන ගින්න වැළඳ ගන්නවා වගේ වැඩක්. විසගෝර සර්පේ කටින් අල්ලනවා වගේ වැඩක්. සැපක් නම් ඇතිවන්නේ නැහැ. අනේ මට සමා වෙන්න. භික්ෂුණියේ සල්ලාලයාගේ නිදහස් වුණා. ශ්‍රේෂ්ඨ වූ බුදු සමිදානං සමීපයට පැමිණුණා. උත්තම පුණ්‍ය ලක්ෂණයන්ගෙන් හෙබි ඒ බුදුරජාණන් වහන්සේ දකිද්දී ඇගේ ඇස කලින් වගේම ප්‍රකෘතිමත් වුණා. ඇසුවපත් වුණා. එතකොට බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ භික්ෂුණීන් වහන්සේලාත් ඇතැම් අවස්ථාවලදී අනපේක්ෂිත කරදරවලට බඳුන් වෙලා තියෙනවා. ඒ නිසා මේ අර අඩ්ඩකාසි තෙරණිය ගැන එහෙම තියෙනවා. අර අඩ්ඩකාසි පැවිදි වුණා. අඩ්ඩකාසි කියලා කියන්නේ ඒ කාලේ හිටපු අභිචාරිකාවක්. ඒ කියන්නේ දැන් ඒ කාලේ මේ දැන් තිබෙන සමාජ සංස්කෘතියට වඩා ඒ කාලේ වෙනස්. ඒ කාලේ මිනිස්සුන්ගේ ධනී මැන්නේ අලි, ඊළඟට රත්තරන්, මුතුමැණික් වලින්. දැන් කාලෙත් එහෙමයි නැනේ. ඊළඟට ඒ කාලේ මේ ගමක නගරයක සුන්දරත්වයේ ලකුණක් බවට පත් කරගන්නවා ඒ ගමේ සිටින නගර සෝභිනියන්. ඒකේ නගරය අලංකාර කරන්න යන හැටියට තමයි සම්මත කරන්නේ. එතකොට මේ අතිශයින්ම සුරූපී ලඳුන්ව රජුරුව නගර සෝභිනියන් හැටියට පත් කරනවා. එහෙම පත් කරපු කෙනෙක් තමයි අඩ්ඩකාසි. ඇය බුදුරජාණන් වහන්සේ සරණ ගිහින් පැවිදි වුණා. පැවිදුණා අඩ්ඩකාසිගේ තිබිච්ච රූපේ ගැන හැමතැනම තිබිච්ච කතාබහ නැති වුනේ නැහැ. ඇය උපසම්පදාවට වඩිනවා කියලා ආරංචි වුණා. ආරංචි වෙලා එක්තරා තරුණ පිරිසක් ලෑස්ති වුණා ඇයව පැහැර ගන්න. එතකොට බුදුරජාණන් වහන්සේට පණිවිඩකාරයෙක් කිව්වා අඩ්ඩකාසි, ස්වාමිනි භාග්‍යවතුන් වහන්සේ මට උපසම්පදාවට පැමිණෙන්න විරිහක් නැහැ, මට ආරංචියක් ලැබුණා, පැහැර ගන්න ඉන්නවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ පණිවිඩකාරයාතේ යැව්වා, එසේනම් කියන්න අඩ්ඩකාසිය උපසම්පදා කියා. ඒක තමයි දූතේන උපසම්පදා. දූතෙක් මාගේ උපසම්පදාව දීම. එතකොට අපට පේනවා මේ වගේ ඒ සමාජ ක්‍රමීත් යම් යම් අඩුපාඩු තිබුණා. ඒක මනුෂ්‍ය సంతානීය ඇති දුර්වලතා. එතකොට ඊබඳු ඒවා ඒ කාලේ තිබිලා තියෙන නමුත් මෙකල තරම්ම ඒක සංවේගදායක නැහැ. ඒ මොකද හේතුව? ඒකල විශාල පිරිසක් හිටිය සත්‍ය ගවේෂණේ යෙදෙන, ඒ වගේම සත්‍යයට රුචි, සත්‍යයට ආසා කරන, සත්‍යයට විවෘත සහ සැනකින් කරුණ වටහා ගන්න. සැනකින් කරුණ වටහා ගන්න පිරිස හිටියා. දැන් මේ බලන්න මේ සුමේධා තෙරණියගේ ගාථා. මන්තාවති නගරේ කොංච රජුරුවන්ගේ යගමෙහෙසියට දුවක් හිටියා. රාජදීනිය. ඇගේ නම සුමේධා. ඈ බුද්ධ ශාසනය කෙරේ ගොඩක් පැහැදී හිටියා. දැන් මේ සුමේධාව විවාහ කරලා දෙන්න මේ කොංච කියන රජුරුවෝ අගමෙහෙසියත් එක්ක වෙන රජ කෙනෙකුට කතා කරලා තිබ්බ රජකුමාරයෙකුට විවාහ කරලා දෙන්න. එතකොට මේ රජුරුවෝ ඒ පිරිසත් එක්ක දැන් ඒගොල්ලෝ එන්න ලෑස්ති. දැන් මේ දියණිය මේට බලවත් ලෙස ඔව් අකමැති ඈ කියනවා කියනවා අනේ මෑණීනි ප්‍රියාණනි ඔබ දෙදෙනාම මහ කින දි අහන්න මහ කැමති නිවනට විතරයි දෙව්ලෝ උපදුනත් ඒ භවයේ ස්ථිර නැහැ මනුලව කාම සම්පත් ගැන කතා කරන්න දෙයක් ඇත්තෙම නැහැ ඒවා තුච්චයි පුංචි ආස්වාදයක් තියෙන්නේ ආදීනමයි වැඩි දැන් මේ ළඟට මේ සුමේධා කියන කතා ඔක්කොම මේ සූත්‍ර දේශනාවල තියෙන දහම් කරුණු කියනවා මේ ලොකු ධර්මයේ ගැන විස්තරයක් කරනවා කරලා කියනවා මේ මෝඩ ජනයා කාමෙන් මුසපත් වෙලා හිටියත් මේ කාමෙන් හරීම කටුකයි භයානක සර්ප විස වගේ මෝඩ ජනයා කාමයන් පස්සේ ගිහින් අන්තිමේ නිරේ වැටෙනවා අනන්ත දුක් විඳිනවා පාප බුද්ධි ඇති කරගෙන පව් කරලා පාප බුද්ධි කියන්නේ තමන්ගේ මොලේ නරකට යොදවලා දැන් වර්තමානයේ තියෙන අන්නේ පාප බුද්ධිය තමයි දැන් විද්‍යාඥයෝ ගත්තොත් ඒගොල්ලන්ගේ මොලේ වැඩිපුර යොදවන්නේ නරකට යොදන්නේ ඒගොල්ලෝ බෝම්බ හදන්න නොඑක් කවි ආයුධ හදන්න නොඑක් විනාශකාරී කරන්න යොදවනවා ඊළඟට අනිත් අයත් ඒගොල්ලන්ගේ ඥානේ තාක්ෂණේ නැත්නම් ඒගොල්ලන්ගේ දැනුම කල්පනා වැඩිපුර යොදවන්න මොකේදද නරකට යොදවන්නේ හානිය පිණිස යොදවන්නේ ඒකට මොකද්ද කියන්නේ පාප බුද්ධිය බලවත් වීම මේ කාලේ පාප බුද්ධිය ඇති කරගෙන පව් කොට චිතකය වචන යන තුන්දරින්ම පව් කරලා අන්තිමේදී නිරේ ඉපද සෝක කරනවා ප්‍රඥාව නැති සිතීමේ හැකියාව නැති ඒ මෝඩ ජනයා දුක්ඛ සමුදේ බැසගෙන සංසාරයට අහුවෙලා ඉන්නවා ආරි සත්‍ය අවබෝධ කරද්දී ඒක තේරුම් ගන්නෙත් නැහැ අවබෝධ කරන්නෙත් නැහැ කියනවා මෑණියනි ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ වදාළ චතුරාරි සත්‍ය නොදන්න ජනයාමයි වැඩි ඔවුන් ගොඩාක් කැමති ආයායමත් උපදින්න භවයට අයිති සෑම දෙයක්ම අනිත්‍යයි දිවි ලෝකේ උපන්නත් අනිත්‍යයි ඒ අඥාන ජනයා ආයය උපදින්න කිසිම බයක් නැහැ සතර අපායන් යුක්ත මේ දෙවිමිනිස් ලෝකේ මිනිස් ආත්මයේ දුකසේ ලැබිය යුත්තේ අපායේ නිරේ උපදින කෙනෙකුට මේ මනුස්ස ලෝකේ දකින්ට ලැබෙන පැවිද්ද නැහැ ඉතින් ඔය දෙදෙනා මට අවසර දෙන්න දස බල්ලධාරී බුදුරජාණන් වහන්සේගේ ශාසනය මම මහාන වෙනවා මම මේ මැරෙන ඉපදෙන සංසාරයෙන් එතර වෙන්න ගොඩක් මහන්සි ගන්නම් ශරීරය කියන්නේ අසාර දෙයක් මේ භවයේ පිළිගැනීමෙන් සිදුවෙන යහපත කුමක්ද භව තෘෂ්ණාව නිරුද්ධ කිරීමටයි මම පැවිදි වෙන්නේ මට ඒකට අවසර දෙන්න දැන් තිබෙන්නේ බුද්ධෝත්පාද කාලයක් ධර්මය ආબોධ කරගන්න බැරි අවස්ථාවන්ගින් මම නිදහස් වෙලා ඉන්නේ උතුම් අවස්ථාවක් උදා වෙලා ඉන්නේ මේ ඈ මොකද්ද කියන්නේ ක්ෂණ සම්පත්තිය ඈට ලැබී තියනවා කියලා සිල්වත් බවත් භ්‍රමචාරී බවත් මං දිවි තිබෙන තුර ආරක්ෂා කරනවා ඊට පස්සේ ආ කියන මම කැම කන්නෙත් මං මෙහෙම මැරිලා යනවා මහාන වෙන්න අවසර දුන්නේ නැත්තම් සුමේදාගේ අම්මා රාජ දේවිය අඬන්න පටන් ගත්තා තාත්තත් කඳුළු හැලුවා ඊට පස්සේ කියනවා දියණිය ඔබව වාර්ණවතී අනේකදත්ත රජතුමාට දීලා ඉන්නේ අනේකදත්ත රජතුමා හරි කඩවසම් ඔබව දුන්නේ රජතුමාට ඔබට පුළුවන් මේ රජරුවන්ගේ අග්‍ර මහේසිකාව වෙන්න. ඔබ ඔය කියන සීල් රැකීම, භ්‍රමචාරී බව, මහාන ජීවිතේ ඉතා දුෂ්කරයිනේ. ඔබට පුළුවන් අනේක රජරුවන්ගේ රාජ්‍ය තුල ඔබේ අනසක පතරවන්න, පති කුලයට ධනෙට අධිපති වෙන්න. එතකොට දියණිය ඔබට කාම සම්පත් අතිකර ගන්න පුළුවන්. ඔබේ විවාහය සිදු වේවා. එතකොට මේ සුමීදා බොහොම ගැඹුරු බණක් කියන්න පටන් ගන්නවා. මේ ශරීරය අපවිත්‍රයි ගන්ධ ගන්නවා බියජනකයි කුණු ගොඩක් නිතර නව ద్వාරයෙන් අසූචි වැగిරෙනවා අසූචි පුරවපු බඳුනක් වගේ මේ කාගේ කීමන්ද මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ වචන ඉතින් කොහොමද මේ වගේ කුණු ශරීරයක් එක්ක මං ගනුදෙනු කරන්නේ මස්ලේ තවරුණ මේ ශරීරය මට අතිශයින් පිළිකුල් මේ ශරීරය ආબોධ කරගෙන මං ඉන්නේ පණුවන්ට වාස භූමියක් ගිජුලිනියන්ට ආහාරයක් ටික කාලයකින් විඥානේ පහ වෙලා ගියාට පස්සේ ඥාතින් පවා මේ ශරීරය පිළිකුල් කරනවා දර කැබල්ලක් වීසි කරන්නේ නැහි සෝනට ගිහින් දානවා ඊට පස්සේ බලුසිවල්ලුන්ට මේ ශරීරය ආහාර වෙනවා සෝනට ගිහින් ශරීරය දාලා ඇවිදින් දෙමව්පියන් කරන්නේ ඒ පිළිකුල් කොට වතුර නාන එකයි හැම දිනාටම පොදු මේ தත්ත්වය ගැන කවුරුත් කතා කරන්නේ නැහැ ඇටනාරින් බැඳලා තියෙන කෙල කඳුළු මල මුත්‍රා පිරී තියෙන මේ ශරීරයට මුලා වූ අය කැමති. ශරීරයේ ඇතුළත වෙන්කොට බැලුවොත් ඒ දේවල් වලින් හමනා ගඳ උහුලන්නට බැරි තරම් පිළිකුල්. ස්කන්ධ ධාතු ආයතනෙන් මේවා හේතු නිසා හටගත් දේවල්. ඉපදීමෙන් ඇතිවුණු දුකක් බවත් මං අවබෝධ කරගෙන සිටින්නේ. දවස ගාන යකඩ පොළු පහරවල් 300ක් කාලා අවුරුදු 100ක් මේ විදිහට පොළු පහරවල් කා ඉවර වෙද්දී මේ සංසාරයෙන් එතර වෙනවා නම් ඒ මට උතුම්. මේ බුදු දේශනා තමයි යා ඔක්කොම මතක් කරන්නේ. ශාස්ත්‍රඥ වහන්සේ ඔන්න ඔය විදිහටයි අපට ධර්මයේ පෙන්වා දුන්නේ. මේ උතුම් බුද්ධ වචනේ දැන දැන මේ ජරා මරණ වදේ මම පිළිගන්නේ කොහොමද? ආයායමත් ඉපදින්න සිදු වෙනකොට සංසාරෙ දික් වෙන්නේ යාලටමයි. දිව්‍ය ලෝකේ මිනිස් ලෝකේ තිරිසංයෝනි අසුරනිකායේ പ്രേත ලෝකේ නිරේ මේ කොහේ තියෙන නිමක් නැති පීඩා. නිරේ තිරිසන් ලෝකේ වගේ අපායක වැටුනොත් ගොඩාක් දුක් විඳින්න සිද්ධ වෙනවා. මට මතකයි මා මුල්ම කාලේ මීට අවුරුදු 10කට 11කට කලින් නිරේ ගැන කියද්දි මිනිස්සු හරියට සැක කළා. සැක කළා නිරේ പ്രേත ලෝකේ මේ කතාවල් මේ හදාගත්තු දේවල් බොහෝ අය කිව්වා මේ දිව්‍ය ලෝක අපාය ඔක්කොම තියෙන්නේ මේ කියලා. බෑ දැන් කියන්නේ නැහැ ඒකනේ. දැන් ඒකට හේතුව මොකද? දැන් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ඉස්මතු වීම නිසා බොහෝ දෙනෙකුට තේරුණා මේ කතාවල සත්‍යයක් තියෙනවා කියලා. දෙවියන් අතර උපන්න ආරක්ෂාවක් නැහැ. ඒ නිසා මේ ලෝකේ නිවනට වඩා උතුම් වෙන ආරක්ෂාවක් මට නැහැ. දස බලයන් වහන්සේගේ බුද්ධ වචනය අනුව ගමන් කළොත් ඉපදින මැරෙන සංසාරයෙන් එතර වෙන්න පුළුවන්. ඒ නිසා පියාණනි මං කල් බලන්නේ නැහැ. මං අදම ගිහි ජීවිතය අත්හරිනවා. මට මේ නිසරු සැප සම්පත් වලින් පළක් නැහැ. මම මේ කාමයන් අත්හරින්නේ වමනි දානවා වගේ. තල් ගහක මුදුන් කරටි කඩලා දානවා වගේ. ඉතින් මෙහෙම කියද්දී අනේක දත්ත රජුරෝ අර වාරණවති නගරේ ඉඳලා ඔව් ඇවිල්ලා මේ සුමේධාව එක්කගෙන යන්නේ. එතකොට සුමේධා මොකද කළේ? ගෙදරට උඩ තට්ටුවට ගිහිල්ලා උඩ තට්ටුවේ දොර වහගෙන ඇගේ කෙස් වැටි කපල දැම්මා. දාලා ඇය ප්‍රථම ධානය උපදවා ගත්තා. එතන වාඩි වෙලා භාවනා කළා ප්‍රථම ධානය උපදවා ගත්තා. දැන් සුමේධා ඒ ප්‍රසාදේ වාඩි වෙලා ඉඳගෙන ප්‍රථම ධානය උපදවාගෙන අනිත්‍ය සංඥා වඩනවා. ඒ අනිත්‍ය මෙනෙහි කරද්දී සියලු ආභරණ වලින් සැරසුණු අනේක දත්ත රජතුමා ප්‍රාසාදයට නැග්ගා. දැන් ඈ ප්‍රාසාදයේ එළියේ ඉන්නවා, සුමේධා ඇතුලේ ඉන්නවා. දැන් දොර වහිලා තියෙන දැන් රජතුමා දැන් සුමේධා අමතනවා. අමතලා කියනවා පින්වත් කුමාරි, මේ මගේ රාජ්‍ය අනසක ධන සම්පත් යස ඉසුරු මේ සියල්ලම අයිති ඔබට කියන සුමේධා කුමාරි, ඔබ තවම තරුණයි. කාම සැප අනුභව කරන්නේ, කාම සම්පත් කියන්නේ දුර්ලභ දෙයක්. මා ඔබට මේ රජකම පරිත්‍යාග කොට තියෙන්නේ ඔබ අගමෙහිසියක් වෙලා දම්පෙන් දෙන්න පින් කරන්න. දුක් වෙන්න එපා. මේ ඔබේ මව්පියන් හරි දුකින් ඉන්නේ. එතකොට සුමේධ කාමරේ ඇතුළෙන්දලා කෑ ගහලා කියනවා, ඔයත් ඔය කාමයෙන් අත්තරින්ද? ඔයාව වට ආස කරන්නත් එපා. කවුද මේ සුමේධ? මේ කාමරේ ඇතුළෙන්දලා කියනවා. ඊට පස්සේ සුමේධ කියනවා, මහා මන්දාත කියන සක්විති රජතුමා සතර මහා ද්වේයනටම අධිපති වෙලා හිටියා. කාමයන්ට අග්‍ර වෙලා හිටියා. නමුත් එයා මැරුණේ කාමයන්ගෙන් තෘප්තිමත් නොවි. එයාගේ ආසාව පිරුණේ නැහැ. සත්‍රුවන් වැසි ඇදහැලුණත් කාමයන් ගැන තෘප්තියක් ඇති වෙන්නේ නැහැ. මිනිස්සු මැරිලා යන්නේ තෘප්තියක් නැතුවමයි. කාමයන් කියන්නේ කඩුවයි මස් කපන කොටේ වගේ දෙයක්. භයානක සර්පේකුගේ හිස පැත්ත වගේ දෙයක්. ගිනි කන්දක් වගේ දෙයක්. ඇට සැකිල්ලක් වගේ දෙයක්. කාමයන් අස්ථිරයි. බොහෝ දුක් තියෙනවා. දවස මුළුල්ලේ රත් වෙච්ච යකඩ ගුලියක් වගේ. හැම දුකටම මුල ගහක ගෙඩි වගේ. මස් වැදලි වගේ. මේ කාමයන් සිහිනයකින් පේනවා වගේ. අනුන්ගෙන් ඉල්ලගත්තු දෙයක් වගේ. විස පවාපු ආවිද වගේ. වේදන ඇති කරනවා. තුවාලයක් වගේ. මේ කාමයන් ගිනි අඟුරු වලක් වගේ බියජනකයි. මෙයා කියනවා, ඒ නිසා ඔයා ආපහු යන්න. තමාට අයිති කිසි දෙයක් භවයේ තියෙනවා කියා මං නම් විශ්වාස කරන්නේ නැහැ. ඊට පස්සේ සුමේධා දොර අරිනවා. දොර අරිද්දී දෙමාපියන් අනේක දත්ත රජු තුන් දිනාම බිම වාඩි වෙලා ආණ්ඩාණ්ඩ ඉන්නවා. එතකොට මෙයා කියනවා, මේ සංසාර කෙලවරක් නැහැ. තාත්තගේ මරණයේදී සහෝදරයාගේ වදේදී තමන් වද විඳිද්දී නැවත නැවත හඬ හඬා සිටින අඥාන සත්වයන්ටයි මේ සංසාරයේ අයිති. මේ සංසාරේ කෙලවරක් නැති යන ගමනේදී හැඬු කඳුළු බීපු කිරි ගලා ගිලේ කොයිතරම්ද සිහි කරන්නේ. දැන් මේකෙන් පේනවා මෑට හොඳට ඉගෙන ගන්න හම්බෙලා තියෙනවා සංයුතනිකාය. ඒ බුද්ධ කාලේ සංයුතනිකායේ දේශනාවල් තමයි මේ කියන්නේ. කල්පයපුරා කෙනෙක් මැරෙද්දී එකතු වැටකොඩ ගැන සිහි කරන්න ඒවා වේපුල්ල පර්වතයට සමාන කරන්න පුළුවන් මේ දඹදෙණිය පොළොව වෙරළු ගිනි ගන්නට ගුලි කරන්න කිව්වා ඊට පස්සේ ඒ ගුලි වෙන් කරන්න කිව්වා මේ මගේ මේ ජීවිතේ අම්මා මේ ඊ අම්මගේ අම්මා කියලා ඒ ගුලි ඉවර වෙනවා නමුත් අම්මලා ඉවර වෙන්නේ නැහැ ලෝකෙ ඔක්කොම ගස්වල අරගෙන අඟල් හතරේ කෑලි වලට කඩන්න කඩලා ගොඩක් ගහන්න කිව්වා ඊට පස්සේ ඒක එක කෑල්ල වෙන් කරන්න කිව්වා මේ මේ ජීවිතේ පියා මේ ඒ පියාගේ පියා කියලා සංසාරේ පියවරු අවසන් වෙන්නේ නැහැ අර දර අවසන් වෙනවා අවුරුදු 100කට වර කනකැස් බෑමෙක් මුහුදෙන් උඩට එනවා මුහුදේ වැටුන වියගහක් පාවෙද්දි ඒ වියගහේ සිදුරෙන් කනකැස් බෑ වගේ හිස ඇතුළු වෙලා අහස පේනවා වගේ මනුස්ස ජීවිතය ලැබීම හරි දුෂ්කරයි මේ රූපේ පෙන පිඩක් වගේ අනිත්‍ය පංච උපාදානස්කන්ධී බලන්න නිරේති අනන්ත දුක් සීකරන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන කාලේ මේ පංචකාමසයන් යාසවල් දෙයකටද මේ කාමයන් අතිශයින්ම කටුකයි අමා ධර්මයේ තියෙන කාලේ කාමදාහයෙන් යුක්ත දේවල් හොයන්නේ කුමකටද මේ කාම ඇල්ම ගින්නක් වගේ අරුස්සුන් දෙයක් කම්පාවක්මයි තැවීමක්මයි නමුත් මේ පැවිදි ජීවිතයේ සතුරු නැහැ කාමයන්ට ගොඩාක් සතුරු ඉන්නවා මේ කාමයන් රජ ගිනි සොර දියට සාධාරණයි අප්‍රියන්ට දායාද වෙනවා සතුරු හැදෙනවා ඉතින් මෙහෙම ඈ කියාගෙන යනවා කියාගෙන යනකොට කියනවා මේ ඒ නිසා ඇස් කණ්ණාදී ඉඳුරන් දමනය කරගන්න මේ සත්‍යයන් බලු දන් වලින් බැඳපු බලු කුක්ෙක් වගේ මේ භවයට කාමයට බැඳිලා තියෙන්නේ මොකද්ද ඒ සූත්‍රය ගද්දූල බද්ද සූත්‍රය මේ ඔක්කොම යා හොඳට කියවලා තියෙනවා බඩගිනි ඉන්න රොඩි මිනිස්සු බල්ලෙක්ව අල්ලගෙන මරලා දානවා වගේ මේ කාමයනුත් ඔයාලට ওই ටිකම කරාවි මේ නිවන ජරා රහිතයි මරණ රහිතයි සෝක රහිතයි වැළපීම් රහිතයි කෙලෙස් සම්බාධ රහිතයි දුසිරිත කිලුට රහිතයි බිය රහිතයි තැවුල් රහිතයි බොහෝ දිනක් මේ අමා මහ නිවන අවබෝධ කළා ඉතින් දැන් පවා බුදුරජාණන් වහන්සේ වදාළ ක්‍රමයට නුවණින් විමසනවා නම් එයාට නිවන අවබෝධ කරගන්න පුළුවන් හැබැයි මෙහෙම කියද්දි මේකේ තියෙන සංසාරට ඇල්මක් නැති සුමේදා ඒ වගේම අනේක රජුරුවන්ට දැනගන්න තමන් කඩුවෙන් කපාපු කිස් වැටි බිම දැම්ම එතකොට ඒ වෙලෙ රජුරුවන් ඉස්සරහට අර කිස් වැටි දැම්ම මේ රජුරුව බලන්න කොච්චර ඉක්මනට මේ සිත හදාගන්න දක්ෂද කියලා වෙන කෙනෙක් නම් ඒ අර රජුරුවන්ගේ අර පිය රජතුමාට දෙවියටත් බයිනවනේ මේ වගේ මගුලක්ද මට කතා කරලා දුන්නේ මේ වගේ මේ අසනීප කෙල්ලෙක් නෙමේ නේ මේ වගේ කෙනෙක් බන්දලා දෙන්න මට කතා කරේන බයිනවනේ නේ අපහාස කරනනේ වර්තමාන නම් එහෙමනේ දැන් බලන්න මේක හේමද කියලා එතකොට අනේක දත් රජතුමා නැගිට්ට මේගොල්ලෝ හරිම මේ ශිෂ්ට මිනිස්සු නැගිට්ටා සුමේදාගේ පිය රජතුමා දිසාවට දැහැත් බැඳගත්තා බලන්න කොච්චර මේ වැදගත් චරිතද කියලා මේ වගේ දකින්න ලැබෙනවාද නෑ දැයි උත්බන්නේ එහෙනම් අද කාලේනේ අපහාස කෙලවරක් නෑ බුදුරජාණන් වහන්සේට අපහාස කරේ අපේ පවුල කඩා කප්පල් කරන්න හදා කියයි මම බඳින්න හිටපු ගෑන් ළමයා මේ පිස්සු හැදුනා කියයි එතකොට මේ අනේක දත්ත රජතුමා සුමේදාගේ පියාණන්ට කියනවා පියාණනි සුමේදට මහාන වෙන්න ඉඩ දෙන්න එතුමී වෙනස් නොවන විමුක්ති වූ ආර්ය සත්‍ය දකීවා මේ බලන්න මේ රජේ විවාහ වෙන්න ඇවිල්ලා රාජන ආභරණ අඳගෙන එක්කගෙන යන්න ඇවිල්ලා මේ සැනකින් මේ හිත හරි විදිහට හරව ගන්න හැටි ධර්මයට වර්තමාන මිනිස්සයාට මං හිතන්නේ මේ ආලෝක වර්ෂ ගන්නුත් ඈත ඇති එච්චර ලඟ වෙනවද හිතන්නවත් බෑ මේ හැඟීම් වලට පියායි පියා අය අත්හැරියා සුමේදා ගිහින් පැවිදි වුණා සික්කමානාවක් වුණා ඒ කියන්නේ උපසම්පදා වෙන්නත් ඉස්සෙල්ලා අභිඤ්ඤා හයම සාක්ෂාත් කළා චලභිඤ්ඤා චලභිඤ්ඤා කියන මොනවද ඉද්දි විදං දිබ්බසෝත පරචිත්ත විජානන පුබ්බේනිවා සානුස්සති ආසවක්කේ කියන පංච අභිඤ්ඤා. එතකොට මේ චලභිඤ්ඤා කියන අභිඤ්ඤා හයක් තියෙනවා. එතකොට ඒකට ආයි තියෙනවා ඉරිදි විද ඥානය, දිවස ඊළඟට පරචිත්ත ඥානය, පුබ්බේ නිවාස චතුූපපාත ඥානය, ආසවක්කය. ෂඩ් අභිඤ්ඤා චලභිඤ්ඤා. මේ අභිඤ්ඤා හයම ඇය ලබා ගත්තා. රාජ කුමාරිකාවක්ව සිටි සුමේදාහට ඒ අමා නිවන ආශ්චර්යවත් දෙයක් වුණා අද්භූත දෙයක් වුණා අවසාන කාලයේදී එතුමිය තමන්ගේ පුබ්බේ නිවාස ඥාණයෙන් දුටු අතීත තොරතුරක් මෙසේ හෙළි කළා. එතකොට ඇයිට මේ බලය ලැබුණේ කොහොමද මේ තියෙනවා? කෝණාගමන බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච යුගයයි ඒ. ඒ කිව්වේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු කීයද? අවුරුදු 40,000යි. කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ කාලේ අපි සංඝාරාමයක් හැදුවා. සංඝයා උදෙසා ආරාමයක් හදලා. ඒ කාලේ ධනංජානි ඛේමයි මා එකතු වෙලයි මේ විහාර පූජාව කළේ. ධනංජානි බ්‍රාහ්මණතුමිය ඛේමා බිසව සුමේදා. ඒ පුණ්‍ය කර්මයේ විපාක වශයෙන් 10,000 වර දස දහස් වර දෙවියන් අතර ඉපදුනා. මිනිස් ජීවිතවල උපන් වාර ගණන ගැන කතා කරන දෙයක් නැහැ. දෙවියන් අතර ඉපදුන කාලේ අපි ගොඩාක් බල සම්පන්නයි. මිනිසුන් අතර ඉපදුන කාලේ ගැන කවර කතාද? රත්න හතක් ඇති සක්විති රජතුමාගේ අග්‍ර මහේසිකාව වෙලා මාත් වරක් ස්ත්‍රී රත්නයක් වුණා. දැන් බලන්න මේ ඔක්කොම ලැබෙන දෙන්නේ මොකෙන්ද? ඒට හේතුව කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ කාලේ කරපු පිනේ විපාකය. මේ ජීවිතයේදී නිවනට බැසගත්ත ධර්මයේ ඇලුණු සුමේදා බුදු සසුනේ මේ බුදු සසුනේ නිවන් දැක්කා. එතකොට අපිට පේනවා ඒ කරන වැඩේ ඔබට මතකද මං කිව්වා කරන වැඩේ අවංකව කිරිල්ලේ තමයි මේක තියෙන්නේ. ප්‍රාර්ථනා කිරිල්ලේ නෙමෙයි. කරන දේ අවංකව කරාට පස්සේ අපි දන්නේ අපි එක එක්කිනාට යම්කිසි දෛවයක් හැදෙනවා. ඒ දෛවීයට අනුව තමයි වැඩ සිදුවන්නේ. ඉතින් ඒ නිසා මේ දැන් කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ කාලේ විහාරේ පූජා කරපු සුමේදා සතර අපායේ නොවැටි දිගින් දිගටම ඇවිල්ලා මේ මනුස්ස ජීවිතය ලබද්දී මහා පුදුම සහගත පෙරලියක් කරගෙන ඈ නිවන් අවබෝධ කළා. ඉතින් මේවා දකිද්දී ඔබට හිතෙන්නේ කුමක්ද?